නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි කේතුට දහම් ගැට මෙහෙම අහන තියනද දහම් ගැටළු එහෙම අහන්න තියෙනවද? විශේෂයෙන් දැනගන්න තියෙන දේවල්. රූපය දැන් ඇති වෙනවා, ඇනිමේෂන් ඇති වෙනවා, අපහු ඇති වෙනවා, නිරුදන ඇති වෙනවා. දැන් ඊළඟ නිමේෂයේ ඇති වෙන රූපය කලින් රූපයට වඩා දුර්වල විදියට ඇති වෙනවා කියලා. ඊට පස්සේ ඊළඟට ඇති වෙන රූපේ ඊටත් වඩා දුර්වල විදියට. ඒකයි අපි සාමාන්‍ය දැන් මල දිහා බැලුවම නම් ඒක පස්සේදී පරවිලා කියලා තේරෙන්නේ අපිට අර කලින් රූපයට වැඩිය ඊළඟට ඇති වෙන රූපය දුර්වල නිසා කියලා. ඒතන ඇත්තද කියලා එහෙම ස්වාභාවික ලෝකයේදී එහෙම වෙනසක් තියෙනවා. ඒ නිසා තමයි ඒක කියන්නේ ඇත්තෙම මේ උපචය සංතති ජරක අනිච්චතා කියන ලක්ෂණ විතරයි කියන්නේ. උපචය ඇතිවීම සංතති දිගට පැවතීම, ජරක කියන්නේ අර ජරා බවට මහලු බවට වැයවීමට පත් වීම කියන එක. උපචය සංතති ජරක අනිච්චතා අනිත්‍යතාව කියවහම අර බුදුදහමේ ගැඹුරට යනවා. ওই ජරතා කියන එකත් එක්ක යක්ෂණි තියෙනවා. වෙනස් වීම කියන එක දැන් අපි ටිකෙන් ටික වයසට යන්නේ ඒකනේ. දැන් මලක් කලකදී විකසිත වෙනවා, හොඳ පැත්තට යනවා, කාලික දෙයක වැයවිලා යනවා. එහෙම ස්වභාවයක් ලෝකයේ තුල තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක්. හැබැයි බුදුදහමේ ඊට වඩා සියුම් කාරණයක් සඳහන් කරනවා. එහෙම වෙනස් නොවුණත් අපි කියමු දැන් රන් කැබැල්ලක් කියලා ගන්න රත්තරන් කොටසක් තියෙනවා. ඒකෙත් ඔය වෙනස තියෙනවා. අපි කියමු මේක වෙනස් වෙන්නේ ඒ විදිහටම කියලා. එක විදිහටම තිබ්බත් ඒක ගැටලුව තමයි අපට ඒක අපි තේරුම් ගන්න මොහොතේදී ඒ රූපය ප්‍රසන්න මොහොතෙන් අපිට තේරුම් ගන්න බැරි වෙන කාරණා. දැන් ඕනම දෙයක වෙනස් වීමක් කියන එකක් තියෙනවා. දැන් මලක් වුණත් පරිවර්තන යන්නේ නැහැනේ. මුලින්ම හොඳට තියුණේ ටික ටික පරිවර්තන යනවා. තාක්ෂණ ටිකේ වෙන ටිකෙන් ටික දුර්වල වෙලා මහලුවල යනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්. හැබැයි ඊටත් වඩා ගැඹුරට ගියපු සියුම් ස්වභාවයක් තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ. ඒ තමයි අපේ ප්‍රසන්න මොහොත එකේ යම කණ්ඩායම් කරන්න පුළුවන්. හැබැයි කණ්ඩායම් කරාට ඒක වර්තමාන මොහොතේදී ඒ ගැන සම්පූර්ණම තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න නිකන් වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටම් රූපේ ගැන අපි කියනවා. යම් කිසි දෙයක් ගැන ප්‍රයිමරි පර්සෙප්ෂන් එක විතරයි අපිට ලැබෙන්නේ. එක තේරුම් ගන්න මොහොතේදී තේරුම් ගන්නේ අපේ ලෝකෙට අරගෙන මනෝවිඥාන මට්ටමේ. දැන් ධර්මයේ තුරම සඳහන් වෙනවා නෑ පංචේ විඥානි කිංචි ධර්මං පරිවිදානාති අනුමත්තන අභිනිපාත මට්ටය කියලා කාරණා. ඒක තේරුම තමයි පංච විඥානයන් කියන්නේ. පංච විඥාන කියන්නේ චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන, දීපා විඥාන, කාන පය විඥාන. මේ පරිසෙන්සස් වලින් හදාගන්න මේ මුල් මොහොතේදී අපි කියන විපාක level කියලා විපාක මට්ටම කියලා. ඒ විපාක මට්ටමේදී අපිට යමක් ගැන සම්පූර්ණ තේරුම් ගන්න බැහැ. මුල් මට්ටමේදී එන්නේ සාමාන්‍ය ඒකේ මූලික ලක්ෂණය ගැන විතරයි අපිට දැනුමක් එන්නේ. අපි ඒක තේරුම් ගන්න මොහොතේදී නිතරම තේරුම් ගන්නනේ ඒ මුල් අවස්ථාව ඉක්මවන ගිහිල්ලා මනෝවිද්‍යාන මට්ටමේ තමයි ඒක තේරුම් ගන්න. ඉතින් නිකන් සරලම උදාහරණයක් කියනවා නම් අපි වාඩි වෙලින තැන ගැන අපිට දැනගන්න බෑ. වාඩි වෙලින තැන දැනගන්න ඕන නම් මොකද කරන්න ඕන? එතනින් නැගිටින්න ඕන. නැගිටිට පස්සේ දැනගන්නේ වාඩි වෙල ඉන්න තැන නෙවෙයි, වාඩි වෙල හිටපු තැන. අනිත් වගේ තමයි චක්කු විඥාන මට්ටමේදී අපට යමක් සම්පූර්ණ තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න විතර මේ අවස්ථාව අපි වෙල කියන ඇස්ස රූපය චක්කු විඥානේ චක්කු සංස්පස්සේ රූප සංඥා රූප සංකේතන කියන මෙන්න මේ මුල් අවස්ථාවට කියන විපාක අවස්ථාව කියලා. ඒ ඔක්කොම නියෝජනය කරන්නේ අපේ කර්ම දායකයක් විදිහට ලැබිච්ච ඒ මුල් එක්ස්පීරියන්ස් එක ලැබෙන්නේ. ඒක ලැබිලා ඊට පස්සේ ඒක ඔක්කොම ඉතුරු නැතුවම නැති වෙලා හරියට අපි කණ්ණාඩි ළඟ ආවට පස්සේ අපි කණ්ණාඩි වෙනේ කරනවා. ඒකම තමයි දැන් අපි ජීවිතේ වෙන්නේ. මේ මොහොතේ මේ හැන් සංකේත වෙනවා. මෑන් සංකේත තේරුම් ගන්න මොළේදී කනට සංකේත පදිත වෙනවා. ඒක නෑ කියන්නේ. කනට සංකේත පදිත වෙනවා. ඒ මොහොතේ ඒ කන කියන්නේ තාත් මේ පේන කන නෙවෙයි. The ability of hearing කියන එක. ඇසීමේ ශක්තිය. අන්න ඒක ඒ මොහොතට පෙරපසුනේ හටගන්න දෙයක්. ඒක හටගෙන ඒක වැරෙච්ච මොහොතක අපි නිතරම තේරුම් ගන්නෙ මනෝවිද්‍යාවෙන් නැගෙන අවස්ථාවේ. එතකොට රූපය වෙනස් වීමක් කියනවා බාහිර රූපෙෙහි. ඒක නම් බුද්ධාන්තර කතා වෙනවා. රූප කලාපවලදී ඒකයි කියන්නේ රූපේ ලක්ෂණ දක්වද්දී රූපේ ආකාර 28කට දක්වනවා. සතර මහා භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ. ඊට පස්සේ වර්ණ රූප, සම්ප රූප, ගන්ධ රූප, රස රූප මෙහා කියනවා. ඊට පස්සේ චක්ක ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද කියලා කියනවා. ඉතිමා රූප, පුරිස්මා රූප, උපකේ සංස්කෘති, ජර සංස්කෘතා කියලා ලක්ෂණ රූප තියෙනවා. ඊළඟට ලහු සාමුදුතා, කම්මනිතා කියලා විකාර රූප තියෙනවා. ආහාර රූප. ඊළඟට අවකාශ රූප, ජීවිතින්ද්‍ර රූප. ඔමකේ රූපේ 28කට බෙදෙනවා. දැන් අපි රූපේ කිව්වොත් මේ විතර නැති හිතන්නේ. මේ බාහිර සාමාන්‍ය දෙක තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අෂ්ටම රූප විතරයි තියෙන්නේ. ඊට පස්සේ අපේ ජීවිතේට සම්බන්ධ රූප ගත්තොත් රූප 28ක් තියෙනවා. සම්බන්ධ විචාර දැනන හැම ෆ්ලෙක්සිබල් ගතිය ලහෝතම් දුතා කියලා කියන්නේ අපි. ඒකත් ලක්ෂණයක්. ඉස්ත්‍රි බාලය හෝ පුරුෂ බාලය කියන ලක්ෂණය ඒකත් රූපය කියන ලක්ෂණය. එතකොට මේ වගේ ලක්ෂණ දෙකක් කියන්නේ ওই රූපයේ වෙනස් වීම කියන ලක්ෂණය රූපක තියෙන ලක්ෂණයක් විදිහට කියනවා. හැබැයි අපිට ඒක දැක්කට විතරක් කවදාවත් රූපයක් තේරුම් ගන්න බැහැ නේ. ඒක දැනගැනීම විතරක් අපිට අවිද්‍යාව දුර වෙන්නේ නැහැ. ඒක දැනගත්තොත් අපට පුළුවන් යම්කි විදියක රූපයක නොයෙන කොරන්නේ කිසියම් ප්‍රාථමික මට්ටමේ දැනුමක් ඇති කරගන්න පුළුවන්. මේ රූපය වෙනස් වෙනවා නේද? දැන් මෙහෙම කියන වයස යනවා නේද? වයස ඉක්ිටු වෙනා ටිකෙන් ටික දුර්වල වෙනවා නේද? මැරෙනවා නේද කියලා හිතන අපට යම්කි විදියක රූපේ වෙන මැදහත් බවක් ඇති කරගන්න පුළුවන්. ඒක රාගය ටිකක් අඩු වෙන හේතුවක් වෙනවා. ලෝභය අඩු වෙන හේතුවක් වෙනවා. දේශය අඩු වෙන හේතුවක් වෙනවා. දැන් මේ තේරුම් ගැනීම තමයි මහලුවේ තේරුම් ගැනීම කියන ඇත්තටම. ජරතා ජරාව ගැන තේරෙන්නේ. ලෙඩවීම මරණය. දැන් බලන්න දැන් බුද්ධහන්තුරෝ ගිහි කෙනෙක් වෙන කලින් චන්නම්තියත් එක්ක උද්‍යානයට යනකොට ලෙඩේ මහල්ලේ මලමිනියා දැක්කා. ලෙඩවීම කියන එක තේරුම් ගන්න තියෙන්නේ. මහලුවේමත් තේරුම් ගන්න තියෙන්නේ මහල්ලේ දැකලා. මරණයත් දැක්කා. මේ ටික දැකලා ගිහිගෙන නික්මලා බුදු වෙච්ච බෝධිසත්වයන් වහන්සේ තමයි සඳහන් කරන්නේ පොබ්බේ අනුස්සතියස ධම්මයේ සත්‍යය. මට වෙන නොයසිරු ධම්මයක් පහනවා කියලා. I recognize something that I had never known. That I had never heard. What I realized. මම කලින් කවදාකවත් අහපු නැති දෙයක් මම අවබෝධ කරගත්තා කියලා බුදු වෙනකොට. එතකොට මේ බුදු වෙනකොට තේරුම් ගත්තේ අර ලෙඩ වීම මහලුම නෙවෙයි ඇත්තට. එතකොට ওই කියන වෙනස, ওই කියන මහලු වීම, ওই කියන විරාපත් වීම කියන එක සාමාන්‍ය ලෝකයේ තේරුම් ගන්න පුළුවන් දෙයක්. හැබැයි තේරුම් ගැනීම ධර්මයේ නැඹුරු වෙන හේතුවක් වුණා. එනිසා තමයි බුදුහම දේශනා කරන්නේ ජරා ධම්මෝන්හි ජරණාතීතෝ කිය අභිධම් පංචවේදිකම් කියලා. තම මහලු වෙන කෙනෙක් කියන එක නිතර මෙහෙ කරන්නේ කියලා දේශනා කළා. ඒක විරාගී බවක් ඇති වෙන්නේ, ධර්මයේ නැඹුරු වෙන්නේ, නිකලෙස් බව ඇති කරගන්න කිසියම් දෙයක හේතුවක් වෙනවා. හැබැයි ඒකෙන් විතරක් තේරුමක් වෙන්නේ නැහැ. එහෙම ස්වභාවයක් තියෙන ලෝකෙ. ඒක ධර්ම තුල ජරා කියන එකේ ලක්ෂණය දක්වලා තියෙනවා. එකක් change එක අනිත් එක impermanence එක. දැන් අපි හිතන ඔය දෙකම සමානයි කියන්නේ. මොකද වචන දෙක හැමදේම impermanence අනිත් එක changing. Changing. Oh. විපරිණාම සහ අනිත් කියන දෙක. අපි හිතන්නේ එකක් කියලා. අපි හිතන්නේ මේ දෙකම එකක් කියලා සමානයි කියලා. මේ දෙකේ වෙනසක් තියෙන බුදුදහම තමයි ගත්තොත්. Changing එක සාමාන්‍ය වෙනකොට තේරුම් ගන්න පුළුවන්. ඒකට කියන්නේ විපරිණාම කියලා. අනිත්‍ය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. දැන් අපේ මනස හැම මොහොතම වෙනස් වෙනවා. අපේ ශරීරයත් වෙනස් වෙනවා. මේ දේවල් ටිකක් වෙනස් වෙනවා කියන එක ලෝකේ දන්නේ නැද්ද? මනෝවිද්‍යාව ඉගෙන ගත්තත් නැත්නම් ස්නායු වෛද්‍යය ඉගෙන ගත්තත් දන්නවනේ කට්ටිය. ඇටමකට බෙද නැහැ දන්නවනේ මේක. වාස්තු විද්‍යාඥයෝ දන්නවනේ. දැන් බුදුදහමේ අනිත්‍යතාවය තේරුම් ගත්තොත් දුක තේරුම් ගත වෙනවා, අනාත්මතාවය තේරුම් ගත වෙනවා. බුදුදහමේ සැබෑ අනිත්‍ය තේරුම් ගත්තොත් චතුරාර්ය සත්‍යම තේරුම් ගත වෙනවා. ඇයි එහෙනම් මේක තේරුම් ගත්තොත් ත්‍රිලක්ෂණ නොවේ දෙන්නේ? ඇයි එහෙනම් මේක තේරුම් ගත්තොත් චතුරාර්ය සත්‍යම නොසේ වෙන්නේ? චතුරාර්ය සත්‍ය තේරුම් ගත්ත කියලා කියන්නේ මේ වෙනස් වීම ඒක තේරුම් ගත්ත නම් ඔහුට නිවන ගැන දැනුමක් ඇති වෙනට ඕන, ඔහුට ආරක්ෂක මාර්ගය ගැන දැනුමක් ඇති වෙනට, ඔහුට මේ ගැන යන්නට වේගවත් ඉනා මොටිවේෂන් එකක් ඇති වෙන්න ඕන. ඇයි මේ බාහිර භෞතිකයේ වෙනස් වීම තේරුම් ගන්න විද්‍යාඥයන්ට වෙනත් කෙනෙකුට මේ ධර්මයට එන හැඟීමක් ඇති වෙන්නේ නැත්තේ? ඕ සාමාන්‍ය ලෝකයේ වෙනස් වීමම නෙවෙයි මේ කියන්නේ. සාමාන්‍ය ලෝකයේ ඇසේ වෙනස් වීමක්, හයේ වෙනස් වීමක් කියන එකක් තියෙන ඇත්තටම නැත්තේ නැහැ. නමුත් බුදුදහමේ කියන්නේ ඊට වඩා සියුම් කාරණයක්. වෙනස් වෙන්නේ මිනිසා වෙනස් වෙනවා කියන දෙයක් හිතාගෙන ඉන්නේ බාහිර මේ ලෝකේ දෙයක් තියෙනවා, ඒ තියෙන දේ කැඩෙනවා බිඳෙනවා කියන කාරණා. පුතා මෙතන ඉන්නවා, පුතා ළඟ වෙනවා, පුතා වයසට යනවා, අම්මා ඉන්නවා, අම්මා වයසට යනවා, අම්මා මැරෙනවා. ඒ බාහිර ලෝකයේ ඇතුළයක් නිර්මාණය කරගෙන අන්න ඒ දේ වෙනස් වීම බලයක තමයි සාමාන්‍ය මේ ඇසේ වෙනස් වීම කියලා කියන්නේ. බුද්ධාන්තරත් ඒක කියන විතරේ නම කියයි. නමුත් අනිත්‍ය කියන්නේ ඊට වඩා ගැඹුරු කාරණයක්. අනිත්‍ය කියන්නේ මොකද්ද? ඒ තමයි අහුත්වා සම්බුතං හුත්වා නබවිසති කියන කාරණේ. පෙර ප්‍රතිවිරණ කාට ගන්නවා? ඉතුරු නැතුවම නිරුද්ධ වෙනා කියන කාරණේ. දැන් තාම සාධුදානයක් කියන්න දැන් මේ සංඥාන් දැන් මේ සංඥා තියෙනවානේ. දැන් මේ සංඥා අපි වෙනකොට කියන්න පුළුවන් මේ ඇඟිල්ලත් වෙනස් වෙනවා, මේ ඇඟිල්ලත් රූප කරාපණයක හැදිලා තියෙන කැඩි කැඩි යනවා, මගේ කනත් ඉගෙන ගන්න වැසී යනවා, මගේ උත්සාහයත් මම දැන් කරපු උත්සාහය ඊළඟ මොහොතේ උත්සාහ නැති වෙන පුළුවන් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි මේ අනිත්‍ය කියලා කියන බුදුදහම කියන අනිත්‍ය. බුදුදහමේ කියන අනිත්‍ය මේ හැම හේතුවක්ම මේ සත්‍යය මේ මොහොතේ හටගත්තේ. මේ වර්තමාන සත්‍යය අතීතේ ඉඳලා මෙතෙන්ට ආවේ නැහැ. මෙතන ඉඳන් අනාගතයට යන්නේත් නැහැ. මේ ඇහිල්ලක් මේ මොහොතේ උත්සාහය හටගත්තේ. මේ උත්සාහය කලින් තිබෙනක් නෙවෙයි. මේ උත්සාහය ඊළඟ මොහොතේ යන්නේත් නැහැ. ඒතරක් නෙවෙයි. තවත් වැදගත්ම දේ මේ හේතු දෙක නිසා හටගත්තු සද්දය මේ එක හේතුවකටවත් අයිති නැහැ. මේ සද්දය හටගත්තේ මගේ උත්සාහය, ඇඟිලි දෙකේ උත්සාහය, මගේ කන, සෝත විඥානය, කණ්ඨ, කොන්ෂස්නස් මේ හේතු ගණනක මට මේ මොහොතේ සද්දය හටගත්තා. හේතු නැත්තම් සද්දය හටගන්නේ නැහැ. හැබැයි මේ සද්දය අර එක හේතුවකටවත් අයිති නැහැ. ඔව් තේරුම් ගන්න අමාරුයි. අපි තනිකර කතා කරමු. එතකොට ඊළඟට සිවුම කියන දේ තමයි මේ අහෝත්වා සම්බුතං අස්සාන වේසුති කියන කාරණේ. මේ ඇස කියන එක සාමාන්‍ය කැඩෙනවා බිඳෙනවා කියන ඇස, වෙනස් වෙනවා කියන ඇස දන්න කෙනා කියන්නේ මේ ඇස උපතේ පටන් මට ඉපදෙනකොට හැලගුණ මේක ටිකෙන් ටික වයසට යනවා පෙනී යනවා කියන කාරණේ. ඒක නෙවේ බුදුදහමේ අයිස් ඉන්ටර්නල් කියලා කියන්නේ. මේ ඇස කියන එක මේ මොහොතේ හටගන්න ඇස. ඒ නැත ඇස හේතු ගණනාවක් එකතුවකින් මේ මොහොතේ හටගන්න. ඒ වගේම හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අන්නේ හේතු ගණනාවකින් ඇතිවන දේ හේතු නිසා හටගෙන නිරුද්ධ වෙනවා සහ ඒ හේතු එකක්වත් දිගට පාස්පන්නේ නැහැ කියන කතාව. ඒ විතරක් නෙවෙයි මේ අපි නිර්මාණය කරගන්න ලෝකය හැම වෙලාවෙම මේ මොහොතේ අපේ ඇස කන ආදී ආයතනවල සාපේක්ෂව මේ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයක් නෙවෙයි. එතකොට බාහිර ලෝකයේ වෙනස් වීම කියන එක නෙවෙයි මේ කියන්නේ. බාහිර ලෝකයේ වෙනස් වීම සාමාන්‍යයෙන් ඇති දෙයක ලෝකයේ ඉදයක් නිර්මාණය කරගෙන මේ මේසේ තියනවා කියලා හදාගෙන අපි ඒක වෙනස් වෙනවා කියලා බලන්නේ. ඒකට කියන්නේ උත්පාද නිරෝධය කියලා. බුදුදහම කියන්නේ මොකද්ද? අනුත්පාද නිරෝධය. අනුත්පාද නිරෝධය කියන්නේ මේක යථා ස්වභාවය තේරුම් ගන්නකොට මේ හේතුනික මේ මොහොතේ හටගත්ත මෙතන ඒක මගේ විඥාණයෙන් මේ මොහොතේ මම තේරුම් ගත්තා. තේරුම් ගන්න මොහොතේ මේ හේතු ටික නිරුද්ධ වෙලා ගිහිලා තියෙනවා සහ මම දැනගන්න මේ මනු විඥානයත් දිගට යන දෙයක් නෙවෙයි. මේ මොහොතේ හේතු ඇති කල් හටගෙන මෙතනම නිරුද්ධ වෙලා කියන කාරණය. එතකොට මේ රූපය මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දන්නවනම් සහ මේක තේරුම් ගන්නකොට මේක පොඩ්ඩක්වත් නැහැ කියලා දකින්නත් එක්කම මුලින්ම වෙන්නේ රූපයේ පැත්තෙන් නිදහස් වෙනවා. රූපයන්තේ නිදහස් වෙනවා. ඒ එක්කම කෙනෙක් වුණා ගන්න පුළුවන් එහෙනම් රූපයෙන් වෙනස් වෙලා ගියාට නැතිවෙලා ගියාට මනස තියෙනවා. මනස දෙහි තියෙන පස්සන එකක් කියලා කියන පුළුවන් කෙනෙකුට මනෝවිඤ්ඤාණය. එතකොටම අතපත විභස් දෙකේ විදිහට මෙතනම මනෝවිඤ්ඤාණය හරගෙන නිරෝධය දකිනවා. එහෙම දකිනකොට මනෝවිඤ්ඤාණයෙන් පැද්දෙනු නිදහස් වෙනවා. මෙන්න මේ වගේ යක්ඛ නාමන්ත රූපංච අසේ සම්පරුජිතී කියන මේක කියන්නේ යම් තැනක නාම රූප දෙකම එක වෙන නිරුද්ධ වෙන අවස්ථාව. මෙන්න මේ දර්ශනයෙන් තමයි බාහිර රූප නිදහස් වෙලා අභ්‍යන්තර අන්තන දෙකම නිදහස් වෙලා සම්පූර්ණ දුක නිදහස් වෙනවා. මෙන්න මේකට කියන්නේ අනුපාද නිරෝධය කියලා. අනුපාද නිරෝධය කියන්නේ බාහිර ලෝකයක් නිර්මාණය නොවන විදියටම මේ හේතු දෙකේම නිරෝධය කරන එක. මේක ඊටාම් කියන කාරණේ මේක නැවත නැවතත් මිටදාල් කරන අහන්න ඕන. මොකද අපි මුළු සංසාරයක් පුරාම හල තියෙන මොකද්ද? බාහිර රූපයක් තියෙනවා. වැඩමතර ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ මේ රූපේ කැඩෙන විදිහම නැස් වෙනවා කියලා. ඕක තමයි අපි මෙතකල් ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. එහෙම ඉන්න ලෝකෙට සම්පූර්ණ මුදුගම් බල යනවා කියන්නේ පටිසෝතගාමින් නිපුණන් දුර්දසනම් කියන්නේ මේකයි. ඒක සම්පූර්ණ මුදුගම් බල යන ධම. මේක ඊටාම් සියුම් නොවනට ගෝචරට සියුම් කාරණයක් නේද? මෙන්න මේක තේරුම් ගැනීම මට තමයි සතුරාල් සත්‍යෙම තේරුම් ගැනීම තේරෙන්නේ. මේක තේරුම් ගැනීම මට තමයි දැඩි ඉන මොටිවේෂන් එකක් ඇති වෙලා. මෙතනින් ඇතිවන ශ්‍රද්ධාව ගැන කියනවා මේ සම මස් නහර ඇට ඇට විදුරු කරා විනිවිද ගිහිල්ලා දැඩි වීරියක් දැඩි ඉන මොටිවේෂන් එකක් හට ගන්නවා ශ්‍රද්ධාව කියන්නේ එකට. අන්නේ ශ්‍රද්ධාවත් එක්ක විරිය සති සමාධි කියන මේ ඉන්ද්‍රිය ධර්ම දෙක තියෙනවා. විරිය සති සමාධි පඤ්ඤා අරට ශ්‍රද්ධාව හටගන්න අපේන්ට ඒ එක්කම විරියක් ඇතිවෙන කොහොම හරි මේක ශාස්ත්‍ර කරගන්න ඕන. මේක තේරුම් නොගත්තොත් තමයි ජරා මරණ ස්පර්ශ කරන්න වෙනවා. ජරා මරණ දුක තමයි එනවා කියන කම ගන්න. මෙතන තමයි චතුරාර්ය සත්‍ය සම්පූර්ණ තේරුම් ගන්න ටර්නින් පොයින්ට් එක වෙන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ එක්තරා ස්වාමීන් වහන්සේලා කණ්ඩායම උදෑසන පිටපත වැඩම කළා. පිටපත වැඩම කරනකොට මේ හාමුදුරුවෝ දැක්ක ලිච්ඡවි කුමාරවරු දුනු සිප්පේ පුරුදු වෙනවා. ඊතල විදින පුරුදු වෙනවා දැක්කා. කොහොමද දැක්කේ? දෙන්නේ දෙපැත්තේ යනවා ඈත. ඉඳගෙන දෙන්න ඊතල දෙකක් පිටිනවා. විදිනකොට ඊතල දෙක මගට ඇවිල්ලා මගදී දෙකේ තල දෙක එකට වැදිලා බිම වැටෙනවා. දෙන්න මුල මුල බලන් ඉන්නේ. ඉන්නකොට දෙන්න මේ තල විදින්නත් ඕන. ඒ ඊතලේ මැදදී මුණ ගිහිල්ලා වැටෙන්නත් ඕන. පිස්සුනස් මොකද දැන්? ඔව් අනිත් කෙනාට දෙන්න ඊතලේ. ඉතින් බයන්නේ කියලාමත් මේක මෙහෙම තමයි ඊතල කොහොමද වෙන්නේ? ඒත් මේක දැකලා අර හාඳුරෝ පුදුම වුණා. මේ කොච්චර දක්ෂතාවයද මේ කුමාරයාට තියෙන්නේ කියලා. මේ සිද්ධිය බුදුරජාණන් වහන්සේට සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි, ඔයි ඊතල විඳින එකට අමාරු තව ක්‍රමයක් තියෙනවා. කොහොමද? රාත්‍රී කාලේ ඝන අන්ධකාරයේ ඉන්නකොට, ඝන අන්ධකාරයේ ඉන්න රාත්‍රියේ මාස් පොයක් දවසක කරවලේ ඉන්නේ. ඉන්නකොට විදුලි කොටනවා, අකුණු ගහනවා. අකුණු ගහනකොට ඈත යම්කිසි ගෙඩියක් එල්ලට තියෙන අස්වලෝණේකි. අස්සේගේ ලෝම ගහකින් අපි මොන කැස් ගහකින් කියලා අපි ගැපල් ගෙඩියක් හරි මොන් හරි ගෙඩියක් එළල තියෙනවා. එළල තියෙනකොට කරුවලේ ඉන්න කෙනෙක් ගීතලයක් තියාගෙන තාම සියොම් අවුරියක් තියාගෙන අර එන චූටි ආලෝකයේ ඒ මොහොතේ ප්‍රයෝජනට අරගෙන අර කැස් ගහට ගහන්න ඕන, ලෝම ගහට විදින්න ඕන. හත් මට හත් හත් වරක් පැලෙන්නේ. ඒ කියන්නේ හතකට පැලෙන විදියට අර කෙස් ගා හතකට පැලෙන විදියට විදින්න ඕන අර පොඩි ආලෝකය. බුදුරජාණන් වහන්සේ අහනවා අර ලිච්ඡවි කුමාරවගේ ඊතල දෙක වැදෙන එකට අමාරු අර ඒ කරවලේ අරගෙන විදින එකද කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීන් අරක විදින එක හරි අමාරු, මේ රෑ කරවල අර පොඩි ආලෝකයෙන් කියන එක. හතකට පැලෙන්නත් ඕන නේද? නිකන් ගෙඩියට ඉස්සක් ඉඳලා දැර ලෝමකට විදින්නත් ඕන, හතකට පැලෙන්නත් ඕන. බුදුරජාණන් වහන්සේ සඳහන මහණෙනි, ඊටත් වඩා අමාරුයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා. දැන් අපි හිතන්නේ පොඩි කාලේ ඉස්කෝලේ ගිය චතුරාර්ය සත්‍ය කොමත්ද? දුක්ඛ සම්පද නිරෝධ මාර්ග හරි ලකුණු 10යි 10යි හරි. අපි දැන් හරියට ලේසිනේ නේද? ඔව් කොහොමද? දුක්ඛ සම්පද නිරෝධ මාර්ග. තේන දුනේ ඊට වඩා සියුම් හරක් මේක තියෙනවා. ඒක තමයි දුක දුක්ඛ සත්‍ය කියලා දෙයක් තියෙනවා. සමුදය සම්දේ සත්‍ය කියලා දෙයක් තියෙනවා. නිරෝධය නිරෝධ සත්‍ය කියලා දෙයක් තියෙනවා. මාර්ගය මාර්ග සත්‍ය කියලා දෙයක් තියෙනවා. මේ දෙකේ වෙනස දැනගත්තොත් අපි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වුණාද කියලා දන්න. ඒ තමයි ලොකු කතාවක් නේද? අපි බුදුරජාණන් වහන්සේ සමග එකට එක විහාරස්ථානයේ බුදුහාමුදුරු යන කීවරක් පාසා කවුරු තියාගෙන යන්න පුළුවන්. ඒත් මෙන්න මේ දෙකේ වෙනස, මේ හතරේ වෙනස තේරුම් ගන්නකම් බුදුහාමුදුරු කෙනෙක් ලෝකයේ පහළවද කියලා දන්න. ඒතන සියුම් පාඩයක් තියෙන මේ හතරෙන් ලෝකයේ අවබෝධ කරගෙන තියෙන්නේ දුක්ඛ සම්පේ නිරෝධ මාර්ග කිනාර ප්‍රයිමරි හතර විතරයි. ඒක තමයි කතා කියන දුක්ඛාර සත්‍ය, දුක සංසාර සත්‍ය, දුක නිරෝධ ආර සත්‍ය, දුක නිරෝධ ගමී ප්‍රතිපදාර සත්‍ය කියලා. තව ඒකෙම සියුම් කාරණයක් තියෙනවා. අන්‍යම සියුම් කාරණයක් තියෙනවා කියන එක හරි නැට දැනගෙන ඉන්න. ඒක තමයි අදම දැනගන්න බැරි වෙයි. හැබැයි මෙලකක් තියෙනවා මං කවදා හරි මේ යන කලින් මේක කොහොම හරි දැනගෙන මේ යන්න ඕනේ කියලා දැනගන්න. එදාට තමයි බුදුහාමුදුරුවෝ කවුද කියලා දැනගන්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන්නේ ඒකයි. එතකන් අපිට අනිත් ඔක්කොම තින්කම් කරන්න පුළුවන්. දන් දෙන්න පුළුවන්, අම්මට සාතර සලකන්න පුළුවන්, කඩින පින්කම් කරන්න පුළුවන්. ඒ කවුරුද කඩින පින්කම් 1000ක් කරන්න පුළුවන්. බුද්ධ පූජා කියන්න පුළුවන්. ලොකු සාංගික දාන දෙන්න පුළුවන්. හාමුදුරුවෝ 10000කට දාන දෙන්න පුළුවන්. බුරුම හැරි සායයන් කරලා හාමුදුරුවෝ ලක්ෂයකට නම් දාන දෙන්න පුළුවන්. ඒ ඔක්කොම කරන්නේ නාමරු නෑ මොනවාක. ඒතරක් නේ ධ්‍යාන ලැබලාසින් යනත් පුළුවන්. දවල් කාලේ මිනිස්සු ලෝකේ කෑම කන හවසට දිවහිරන කරන බ්‍රහ්මල ගැනත් පුළුවන්. ඒ මොනවාක සමහර දේවල් නේ. අමාරු මෙන්නේ සියුම් තැන තේරුම් ගන්න. මේ සියුම් තැන තේරුම් ගත්තොත් තේරුම් ගන්නත් එක්කම අපේ ජීවිතේම ධර්ම වෙනවා. ධර්මයේ ජීවිතය ගැන දෙයක් නෑ වෙනත. එදාට හුස්ම ගැනීමත් ප්‍රැක්ටිස් එකක් එකක් වෙනවා. එදාට හැම දෙයක්ම බලන, අහන, ඇවිදින, කතා කරන හැම දෙයක්ම සතර සතිපට්ඨාන ආදියක් වත්පත් වෙනවා. අන්නේ දහමත් කියනකොට හැම පැත්තෙම බලමේ වෙන් දකින්නේ මේ හේතු විද නිරෝධිත මොහොතක මනෝවිඥාන නිරෝධිතය බලමින්. අඩු ගානේ මේව රූප කරාප වෙනස් වෙනවා කියලාවත්, මේව අනේ මට හිම වෙනවා කියලාවත්, මේ මන කරනවා කියලාවත් බලන්න දෙයක් නෑ. ඔක්කොම ලෝකේ නිරෝධිත ලෝකයක් හෝ රූපේ ගැන හිතන්නවත් දෙයක් නෑ. ඔහු මනෝවිඥානයේ අනිත්‍යතාවය අසීම නිරෝධය බලමින්. ඔහු දන්නවා මේ මොහොතේ ඇසුරු කරන සියලුම ලෝකයේ ශුන්‍ය ස්වરૂප නායකසෝ කියන්නේ ඒකයි. මුළු ලෝකෙම ශූන්‍ය ලෝකයක් විදිහට දකිනවා. හැබැයි මතක තියාගන්න රූපේ නෑ කියන අර්ථය ගන්නෙ නෑ. රූපයක් නෑ කියන්නේ. අපි කණ්ණාඩි ළඟට ගිහිල්පො රූපය දැන් නැති වුණාට ආයි ඕන ළඟ හේතුරට සකස් වෙනකොට එතන රූපේ නිර්මාණය වෙනවා. එක කන්නඩි රූපේ මෙහෙර නැහැ කිව්වට රූපයක් නැහැ කියන අංකයක් නැහැ. ඒකට හේතුව ඕනෑම වෙලාවක නැවත හේතුක සකස් වෙනකොට අපිට ඒක නිර්මාණය කරගන්න පුළුවන්. ඒ නිසා රූපේ නැහැ කියලා විඥානවාදී වැදගත් ගන්නෙත් නැහැ. රූපේ ඇත කියලා ගන්නෙත් නැහැ. අන්නේ ඇත සහ නැත කියන දෙකම දුර වෙන විදිහටම මේ දැක්ම අපි ඇති කරගන්න ඕනේ. පින්නතින අපර ටිකක් හරි කාලයක් නැක වෙන්නේ මේක තේරුම් ගන්න විතරයි. හැබැයි මේ තේරුම් ගන්න මොහොත ධර්ම ප්‍රැක්ටිස් කරන අවස්ථාවක්මයි. අපි නිවැරදි දහමක් අහනවා නම් ඒ අහන මොහොතම තමයි ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. ආයි හොම්වර්ක් නෑ මේ. ගිහිල්ලා කරන්න හොම්වර්ක් නෑ නැතර මේ. ඒ නිසා තමයි බුදුහාමසගේ කාලේ බොහෝ දෙනෙක් ධර්ම ශ්‍රවණය කරන වෙලාවට මෙහෙම දැක්ක. හැබැයි මෙතන නැගිටිට පස්සේ මෙතෙන්දී සද්දා හටගත්ත නම් ඔහු නැගිට මොහොතේ ඉඳන්ම තබන ඉවරක් පාසාම ඔහු මේකත් එක්ක කීර්තාවේ ප්‍රඥා කොටනවා. ඔහු වාඩි වෙලා ඇස් දෙක පියාගෙන කරන හැම වෙලාවක්ම ඔහුට භාවනාවේ ප්‍රඥාව කොටහත් වෙනවා. ඔහුගේ ජීවිතයේ දිගහැරෙන මාර්ගය තමයි ආර්යසංග මාර්ගය. මේ දර්ශනයේ තේරුම ගැනීමත් එක්කම සම්මා දිට්ඨි සම්මා සංකල්ප ආදී මේ අංග තමයි ඔහුගේ ජීවිතයේ රතු පරසරේට පාවට එක වෙන්නේ. සංඝෝ කවජ මානන කියන්නේ මේකයි. සංඝ කියන්නේ හාමුදුරුවෝ විතරක් නෙවෙයි. මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන මඟපල ලහදී උතුමන් තමයි මේ මහා පොළොව ලස්සන කරන්නේ කියලා. සංඝෝ කවජ මානන බිම ඇවිදින ඇතුලින් මහ සංඝයා උතුම් කියලා දේශනා කළා. මේ දර්ශන හිතේ දරාගෙන යම් කෙනෙක් මේ නිහිමත ගමන් කරනවා නම් ඒ කෙනා නිසා මේ පොළොව ලස්සන වෙනවා. ඒ කෙනා නිසා උඩු වියම් නිර්මාණය වෙනවා. අනි උතුමන්ට තමයි අපි සංඝං සරණ ගච්ඡාමි කියලා කියන්නේ. ဒုတိယ සංඝං සරණ ගච්ඡාමි කියන්නේ ඒකයි. තුන්වෙනි වතාවට කතියන් සංඝස්කරණ දැක්කන් කියලා කියන්නේ මෙන්න මේ දර්ශනේ දරාගෙන මේ පියවර තබමින් මේ මිනිමත වැඩම කරන පුද්ගලයා. එතකොට දැන් මේ කාරණේ අපි යන්සු මහණෙනි ඇහුවා අප සරලව තේරුම් ගන්න තේරුම් ගන්න කියන්නේ මේ බාහිර වෙනස් වෙන දෙයක් කියන එකට කියන්නේ විපරිණාමයෙන් චේන්ජින් කියලා බුදුදහමේ තේක සඳහන් කරනවා. නමුත් ඒ කියන්නේ ඇති දෙයක නිරෝධය. දැන් බාහිර රූපයක් තියෙනවා කියලා අවිද්‍යාවෙන් අරගෙන මේ ගස්තු දේ වෙනස් වීම බලන එක තමයි ඒ කියන්නේ. නමුත් බුදුදහම ඊට වඩා සියුම් කියන අනිත්‍ය කියලා කියන්නේ මේ තේන දෙයක මුල් වුණු ඇත්ත මේ මොහොතේ හටගත්තු දෙයක්. රූපයක් මේ මොහොතේ හටගත්තු දෙයක් මගේ පර්සෙප්ෂන් එක අනුව නිර්මාණය කරපු ඇහැ ගන්නල් මේ රූපේ නිර්මාණය වුණේ මේ මොහොතේ. චක්කු සම්පස්සේ ඇති වුණා ඒකත් පෙරවස්නේ මේ මොහොතේ හටගත්තා. චක්කු විඥාණය මේ ආදී හේතු ඔක්කොම මේ වෙලාවේ හටගත්තා. ඒ ටික හටගෙන ඇති වෙලා නැති වෙලා ගිහිපු තැනක ඒක සම්බන්ධයෙන් සංඥා චේතනා කියලා දෙකක් වේදනා සංඥා කියලා දෙකක් හටගත්තා. අන්නේ වේදනා සංඥා මේ පැතිතිමෙලා මනෝ විඥාණයෙන් මේක තේරුම් ගන්නකොට අන්නේ තේරුම් ගන්න මොහොත තමයි අප යමක් තේරුම් ගන්න මොහොත. ඒ තේරුම් ගන්න ඒ experience එක අධ්‍යක්ෂණය දිගට තියෙන එකක් නෙවෙයි. ඒකත් මෙහෙම වගේ හටගෙන තියෙන නිරුදන යන. ඒතරක් නෙවෙයි මේ මොහොතේ මම නිර්මාණය කරන ලෝකය මගේ ලෝකය. ඊළඟ මොහොතේ මම නිර්මාණය කරන ලෝකය ඒකත් මගේ ලෝකය. ඒක මගේ ඒ මොහොතට අනුව නිර්මාණය වෙච්ච ලෝකය. දැන් මේ මොහොතේ මම මේ අත්විඳින ලෝකය මගේ මනස කනෝ නිර්මාණය කළ දීපෝ මේ ඇස කන ආසාදී ආදී ඉන්ද්‍රිය වලට සාපේක්ෂ ලෝකයක් තමයි මට මේ මොහොතේ තියෙන්නේ. ඊළඟ මොහොතේ මම ඉදිරි ඥානෙ ලබා ගත්තා නම් දීප්ති චක්ුණානෙ ලබා ගත්තා නම් දීපසෝත ඥානෙ නම් මම මේ මොහොතේ ඊළඟ මොහොතේ ලබා ගත්තා නම් මට මේ තේන පරාසය සම්පූර්ණ වෙනස් වෙනවා. මට මේ ඇසෙන පරසේ සම්පූර්ණ වෙනස් වෙනවා. මට මේ යන්න පුළුවන් පරසේ සම්පූර්ණ වෙනස් වෙනවා. එතකොට මේ මොහොත යම්කිසි එක්ස්පීරියන්ස් එකක් අපේ තියෙනවා. ඒක තියෙන්නේ මේ මොහොතට සාපේක්ෂව මේ මොහොතේ තමන්ගේ පර්සෙප්ෂන් එක අනුව තියෙන ලෝකෙ මේදී. ඊළඟ මොහොතේ අපිට සම්පූර්ණ අපේ ලෝකෙ වෙනස් වෙන පුළුවන්. වෙනස් වෙනවා. මෙන්න මේ ටික තේරුම් ගැනීමත් එක්ක නොහො මේ මොහොතේ තියෙන මේ ලෝකෙට උග ගැනීම හටගන්නේ නැහැ. ඔබ දන්නවා මේක මේ මොහොතේ මම නිර්මාණය කරපු දෙයක්. මේක මගේ ආයතනට සාපේක්ෂ ලෝකයක්. මේක දිගට තියෙන දෙයක් ලෝකයක් නෙවෙයි. සහ මේ ලෝකය මම තේරුම් ගන්න නිතරම මම ඒක පසුබලකේ මොහොතක මනෝවිද්‍යාවේ කියලා ගන්නවා. මෙන්න මේකට කියනවා බහර නික්කේප කියලා බල නිමිති වීම කියලා. බාරහවේ පංචස්කන්ධෝ බාරහරෝති පුකලෝ බාරහරං දුක්ඛං ලෝකේ බහර නික්කේපරං සුගම්. සානුතනිකයි කන්න සානුතන බාර සූත්‍රෙදි. බාරහවේ පංචස්කන්ධෝ බාර කියලා කියන්නේ මෙන්න මේ පංච උපස්කන්ධයට මේ නිරුද්ධ වෙච්ච ලෝකයේ අපි ඇහැට දැකපු අනතහපු ලෝකය අපි හිතන්නේ තාම කොහෙද තියෙන්නේ කියලා. මගේ වාහනේ ළියේ තියෙනවා, අපේ ගෙදර හේ තියෙනවා, පුතා ඉස්කෝලේ ඉන්නවා, මහත්තයා වැඩට ගිහිල්ලා. මේ ඔක්කොම අපේ අර නිරුද්ධ වෙච්ච ලෝකය අපේ ලෝකේ තියෙනවා. මේක තමයි බර කියලා කියන්නේ. බාරහවේ පච්චස්කන්ධෝ බාරහාරෝති පුද්ගලෝ මේ බර ගෙන්නේ කෙනාට තමයි පුද්ගලය කියලා කියන්නේ. බාර නික්කේ පරං සුඛං මෙන්න මේ බර තමයි තමයි සැපේ කියලා කියන්නේ. මොකක්ද බර කියලා කියන්නේ? මේ අහපු දැකපු ලෝකේ නිරුද්ධ වෙලා කියලා දැකීම තමයි බර දිමින් දිමින් කියලා කියන්නේ. හැබැයි මේ කියන්නේ මේ දරුවෝ අයින් කරන එක නෙමෙයි කියන වරකා තේරුම් ගන්න එපා. හැමනම් මොහොතේම අප මේ ඇසුරු කරන්නේ මේ මොහොතේ නිර්මාණය කරන ලෝකය. අපි යමක් සිහි කරන මොහොතේ තමයි අපේ ලෝකය තියෙන්නේ. අපි මේ වෙලාවේ අපේ අම්මා මතක් කරනකොට අම්මා ගැන මතක කරගෙනම අපේ සම්පූර්ණ ලෝකය අම්මා. ඒ වෙලාවේ අපේ කියලා ජීවිතයක් නෑ. පුතා, මහත්තයා, නෝනා, ගෙදර මූතේ නෑ. ඒ වෙලාවේ සම්පූර්ණ ලෝකය අම්මා. මේ වෙලාවේ දරුවා මතක් කරන වෙලාව සම්පූර්ණ දරුවා තමයි ලෝකය. වැඩියක් තම බබාන අපේ ඇඳුම් ටික. අපේ ඇඳුම් ටික මතක් කරන උරනේ තියෙන ඇත්ත තමයි. මේ ඇඳුම් ටික ඇඳලා තියෙ කියලා හිතුවොත් නේද ඇඳුම් ටික තියෙන්නේ. නැතුවත් කියන එක සම්තුලිතව තමයි කියන්නේ. නමුත් පරමාර්ථය ගියාට පස්සේ මේ ඇඳුම් ටික ගත්තත් ඒ ටිකක් තියෙන්නේ මේ මොහොතේ සීකරන මොහොත. මෙන්න මේ අනුව මුළු ලෝකයක්ම ඒ මොහොතේ නිර්මාණය කරන ලෝකයේ බලන එක තමයි ධර්ම කියලා කියන්නේ. අනේක බලලා සමස්ත ජීවිතේම අපේ ජීවිත අධ්‍යක්ෂණය කරගන්න එක මේ යථාර්ථයේම ජීවිතය තුළ බැසගන්න එක තමයි සම්පූර්ණ මතේ අවිද්‍යාව දුරු වීම කියලා කියන්නේ. එකනා සූත්‍රයක් වෙන නගරයක් ගැන තියෙන සූත්‍රයක්. ඒ සූත්‍රයේ කිසුකෝම සූත්‍රය. ඉහි දැක්වෙනවා නගරයක් තියෙනවා. නගරේ වටේට ප්‍රාකාරයක් තියෙනවා. ඒ ප්‍රාකාරයේ දොරටු හයක් තියෙනවා. ඒ දොරටු හය යන නගරේ මැද මන්සන්ධියක් තියෙනවා. ඒ මන්සන්ධිය පුද්ගලෙක් ඉන්නවා. මේ දොරටු හයෙන් එක එක දොරටු වෙන දූතයෝ දෙන්නේ කියන්නේ. දූතයෝ දෙන්නේ කියන්නේ කොහොමද? එක්තරා කණිවිඩයක් අරගෙන යන්නේ. ගිහිල්ලා නගර මැදින් මෙයාට කණිවිඩය දෙන්නවා මෙයා. මෙතන උදාහරණ. මේ දූතයෝ දෙන්නා කවුද? සමති දර්ශනා දෙකේ. සමති දර්ශනා නැමැත මේ දූතයෝ දෙන්නා මේ කණිවිඩය අරගෙන යනකොට යන්නේ දොරටුවෙන් ඉන්නවා මුරකාරේ. මුරකාරේ තමයි සතිමන් බව. යන කාරකන අර්ශින් මාර්ගයේ. නගර මැද කියන්නේ විඥානය. ඒ විඥානයේ කණිවිඩයේ සැබැසම දීම තමයි මේ යථා පරිදි මේ කණිවිඩයේ දීම කියන කාරණා. මෙන්න මේක තමයි රහතන් වහන්සේ අධ්‍යයනය කරන්නේ කියන්නේ. මොකද රහතන් වහන්සේ සමති විදර්ශනා දෙකෙන් උපරිම පිහිටලා ඉන්නවා. පිහිටගෙනම උන්වහන්සේ මේ ගමන යනවා. ඇහෙන් රූපයක් දකිනකොටම උන්වහන්සේ රූපේ තේරුම් ගන්නවා. රූපේ තේරුම් ගන්නකොටම උන්වහන්සේ සමති විදර්ශනා ගන්න නිසා උන්වහන්සේ දකිනවා මේ දූත යුවල එන්නේ සැපය පණිවිඩය අරන් එන්නේ මොකද්ද? දැකපු දේවන්න රූපේ විතරයි. වන රූප විතරක් දැකපු එකේ අල්ලන්නත් බෑ. ඒකේ ගඳ සුවඳ දකින්නත් බෑ. ඒකේ රසයකුත් නැහැ කියන එක දන්නවා. වන රූපේ විතරමයි. අන්නේ කණිවිඩයේ දුන්නකින් හරියටම නගර මැද ඉන්න නගර හිමියාගේ ඥානයට එයා නැවත ඒක හොයාගෙන අනිත් පැත්තට යන්නේ නැහැ. එයා දන්නවා මේක මෙතන නිරතුර දැන් තියෙන්නේ තේරුම් ගන්න මනෝවිඤ්ඤාණයට දකිනවා. දැක්කට පස්සේ උඩ බාහිර ලෝකේට ඇලෙන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් අදාපර මොකද සත්‍යය? අපි හිතන්නේ මේ හැට දකින්න එක අල්ලන්නත් පුළුවන්. අල්ලන එකේ ගන්න සුන්ද බලන්නත් පුළුවන්. ගන්න සුන්ද බලන්නේ කියන රස දකින්නත් පුළුවන් කියලා අපි හිතන්නේ. නිකන් උදාහරණයකට අපි මොන් බෙරයක් කියන. බෙරයක් හොඳට නාද වෙනවා. හරි මිහිරි නාදේ. බෙරේ නාදේ මිහිරි අපිට හිතෙනවා මෙච්චර මිහිරි නාදයක් තියෙන බෙරේ හරි ලස්සන එකක් වෙන්න ඕනේ. ඒක හැටක් හොඳ ලස්සන එකක් වෙන්න ඕනේ නේද? ඒ වගේම මේක සුවඳයකුත් වෙන්න ඕනේ නේද? නහයට සුවඳ තියෙන. මේක හොඳට අල්ලන කොටත් හොඳට සීනු එකක් වෙන්න පුළුවන්. මේක දිවටත් හොඳට රස එකක් වෙන්න ඕනේ කියලා අපි හිතන් ඉන්නවා නේද? අපි බෙරේ කවදාවත් දැකලා නැහැ. බෙරේ සත්‍ය හොඳට ඇහෙනවා. අන්නේ සද්දේ කනට මිහිරියේක ඒ කනට මිහිරිය කාරිය අල්ලගෙන ඉඳොත් මොකද අහුවෙන්නේ? අහුවෙන්නේ අර හරගගේ හැම තමයි අහුවෙන්නේ. ඒක සුවඳද? ඒක ලස්සනද? නෑ. අර කනට මිහිරිය ගෙතෙල් තැන්නේ. අපේ දිවට කට සම්බෝලයක් හරි රස වෙන පුළුවන්. හැබැයි කට සම්බෝල මම පොඩක් සාක්කුවක් පොඩක් දාගන්න කිව්වොත් කොහොමද? අනේ මගේ මොකද ලස්සන නේ කොහොමද හැක් පොඩක් දාගන්න කිව්වොත් කොහොමද? වෙන දින අන්නේ වගේ තමයි ඒ එකේ ආයතනයේ ඒක තමයි ඒ ආයතනයේ විතරේ ප්‍රිය. ඒ අනිත් ආයතන දෙවිද කියන්නේ බෑ. පෙනුතුනේ ඒ ආයතන වලින් ඒ ස්වභාවය එතන මහට නිරුද වෙනවා සහ වැදගත්ම දේ තමයි අපි අවසාන වශයෙන් තේරුම් ගන්න තියෙන අර මුල් ලක්ෂණ වෙනවා තේරුම් ගන්න අපි අවසානට යන්නේ. අවසානට ගියාට පස්සේ අපි මුල් ලක්ෂණ වල විතරක් නෙවෙයි අපි ඉන්නේ. අපි ඉන්නේ ඉහළම එක්ස්පීරියන්ස් එකේ ඉන්නේ. ඒ කියන්නේ ඒ මුලින් තෙනිච්ච එක කොච්චර ලස්සන වුණත් කොයිතරම් ඉස්තරම තියෙන දෙයක් වුණත් කොයිතරම් වටින දෙයක් වුණත් බාහිර ලෝකෙට අපිට කවදාවත් වර්තමාන මොහොතේ රූපය තුල දැසගෙන ඉන්න බෑ කියන කාරණා. අපි නිතරම දරුවෝ කියලා ගත්තත්, ගෙදර කියලා ගත්තත්, රැකියාව කියලා ගත්තත්, උපාධිය කියලා ගත්තත්, වාහනය කියලා ගත්තත්, දැන් මලන් අපි දැන් හොඳ වාහනයක් මට තියෙකල හිතන් ඉනවනේ. මේ සිතන සිතුවිලි මාත්‍රයක් නේද? දැන් වාහනයක් නැහැ කියලා කියන්නේ වලක තේරුම් ගන්න එපා. ඒ වාහනය කියලා අපි සතුට වෙන මොහොතේ අපේ තියෙන ජීවිතය බලන්න. අපි සම්පූර්ණ මේක මනස ගොඩනගාගත්ත දෙයක් වටේ හැම කෙනෙක්. ඒ වටිනාම දේ ගැන අද අපි හිතන්නේ තේ තවුරු 10 කියන වස්ස කොහොමද? ඒ වාහනය මෙහෙම තියෙන සමහරක්. ළමයි අවිල බලන්නේ පරණ වාහනයක් මේ අන්තල් කෙනෙක් කියන පරණ වාහනයක අද අපි හිතන්නේ අලුත්ම බ්‍රෑන්ඩ් එකේ වාහනයක නෙමෙයි. අද අපිටම බලන්න තියෙන තුනේ අපිටම අද අපේ වාහනේ වුණාට අපිටම කවුරුත් දැහැන් ගියට අපි අපිට මේකේ පාළු. එතකොට මේක තමයි බාහිර සාමාන්‍ය ලෝකයේ තියෙන ස්වභාවය. එතකොට අපිට තියෙන මේ ඇලීම කියන එක මේක දිගට පැහැදෙන දෙයක් නෙවෙයි. සමස් හේතු ගාන එකතුව තියෙන්නේ. මේක නිර්මාණය වෙන දෙයක්. සහ මේ හිතන භෞතික රෝගිය අපි කොච්චර කොහොමද කියලා හිතාගෙන ගත්තත් මේකෙන් අපිට කවදාවත් සෞඛ්‍යයක් ඇති වෙන්නේ නැහැ කියන එක. දැන් අපි මේ මොහොතේ අපි අතීතයේ ගහපු පින්තූරයක් මේ අවුරුදු 10කට කලින් ගත්තු පින්තූරයක් ඔබේ යාළුවෙක් එක්ක ඉන්න වෙලාවට ගත්තු පින්තූරයක්. පින්තූරය නැති මෙහෙම වීඩියෝ එකක් කියලා කියන්නේ. තාත් විශ්වාසවන්ත ඇනේ මේ අවුරුදු 10කට කලින් නාහතින් ඔක්කොම මිනිහව නැගත්තු වීඩියෝ එකක් දැන් දෙන්න ඔබට. දෙන්නට ඔබට මොකද හිතෙන්නේ? ඔබ දන්නවා දැන් මේ කටිය සිද්ධියක් කියලා නේද? දැන් මේ පිටුනේ නැද මැරෙල සමහර. නමුත් ඒ වීඩියෝ එක කරන්න වෙලාවක් කොහොමද අපි? අපි සම්පූර්ණයෙන් ජීවිත කරන්නේ ඕනේ අපි. ඒ වෙලාවේ අපිට කවදාද තිබුණද මේ කිසිම දෙයක් මෙහෙම එක විදියට තියෙනවා හරි මතක් කර දෙයක් තිබුණද අපිට? නමුත් අපි වල සම්පූර්ණයෙන් ඒක තමයි අපේ ජීවිත වෙලා තියෙන්නේ මොකද? නමුත් අද මේක මේ ඒ වෙලාවට අපිට කවදාවත් හිතුනේ නැහැ මේක යමක් කියලා. අපි ඉන්නේ ඇත්තටම අම්ම හිටිය, ඇත්තටම අපේ නැන්ද හිටියා, ඇත්තටම අපේ පුංචි හිටියා. ඒ ඔක්කොම එක නේද මේ හිටියේ. ඒ මොහොතේ අපිට ඒ ලෝකේ ඇත්ත කරගෙන හිටියේ. ඇත්තටම ඒ වෙලාවේ අපි ස්පර්ශයේ සතිය මනෝවිද්‍යාවේමයි. අපි කියමු මේ පිටුවේ ඇත්තක තියමු කියලා දැන් අපි කැමරා ගන්න මේ ටික දැන් මේ ඉන්න අය. වීඩියෝ කරන්න. වීඩියෝ එකක් සමාවුද්දකින් නෙවෙයි අපි ගමු හවසට පෙන්නන. හවසට පෙන්නනකොට හවස රෝගය ඇත්ත මේ රෝගේ නිරුද වෙනවා. ඉහළම ඇත්තම අපේ ජීවිත කියන්නේ මේ අපි ගත කරන ජීවිතය ඇත්ත රෝගයක්ද? ඇත්ත ජීවිතයක්ද? ඒ තරම් බලවත් නෙවෙයි. නමුත් ගත වෙනකොට අපිට කවදාවත් හිතෙන්නේ නැහැ මේක මේ අපි නිර්මාණය කරගත්ත රෝගයක් කියලා. අපිට මේ මොහොතේ තියෙන ඇත්තට මේ කතිය මේ ඉන්නේ මේ ඔක්කොම ඉන්නවනේ මේ බණ අහනවනේ. එහෙනම් මේ මොහොතේ ගත කරන ජීවිතයට සම්පූර්ණ සත්‍ය එකතු කිරීම තමයි ධර්මය කියලා කියන්නේ. මේ දැන් ඉන්නේ මේ විනමාගේ හිතන්නේ සම්පූර්ණ මිත්‍යාව කියන කාරණය. මේක ඇත්තටම සත්‍ය නම් අර මේක අවුරුදු 10කට කලින් දාපු වීඩියෝ එකක් ඇත්තක් වෙන්න ඕන නේද? අද අපි හිතනකොට ඒක බලනකොට ඒක මිත්‍යාවක් මේක ඇත්ත නේ. ආ ඒක නම් තමයි ඒක නිරුද්ධ වෙලා කියලා දැන් ඇත්ත කියලා හිතනවා නේද? දැන් ඇත්ත කියන වීඩියෝ කරලා බලනකොට තව කලින් ගිහින්න ඒකත් ඇත්ත නේ බලන් ගියා. ඒකත් නේ පුදුමයි පේනතන. අද අපි මොනවද ආශා කරා නම් අපි මේ අවුරුදු 10කට කලින් ආශා කරා නම් මොකද අද අපි ඒකට ආශා කරන්නේ? අන්න ඒකයි බැරි. දැන් පොඩා කාලේ බැලුම් බෝලේ පොයි රුපියල් 5000 පොලේ පොයි දුන්නා නම් මොකද ගන්නෙ? ආ රුපියල් 5000 පොලේ විදිහට බැලුම් බෝලේ තමයි ගන්නෙ. අද අපි ඉන්නවට සම්පූර්ණ වෙනස්. අද අපි ඉන්ටරෙස්ට් එක වෙනස්. අද හිතන්නේ නැති අපේ බැරි වෙලා අද කෙලස් හරිය දුරුනෝ තියෙන්නේ. අපි අර ඔක්කොම සරකන්නේ කම විදියට. බැලුම් බෝලේ හරි වටිනාකමක් අත් 5000 වලට වැඩි වටන කමක් දෙදාට පටෙන්නේ නැහැ. ඒකට හේතුව අපි දන්නවා 5000 වුණා දැනුම් බොරුණා දෙකම නිරුද්ධ වෙලා තේරුමක් නැති. එතකොට අන්නේ ඊට අදාළ කතා ප්‍රවෘත්ති තියෙනවා. බුදුරජාණන් වහන්සේ කාලේ එක්කන රජ කෙනෙක්ට දරුවෙක් ලැබුණා. මාලිගාවේ. ඒ දරුවා දෙවියන්ට ලැබුණ දවසම මාලිගාවේ සේවකයන්ට දරුවෙක් හම්බුණා. රජතුමා තියෙන එක මේ දරුව දෙනම රජමාලිගාව කියන හදනක. ඒක දවස් තුනක් පන්දි නිහින. කොහොමද මේ දරුව දෙන හදනකොට දරුව දෙන්න ලොකු වෙනකොට ටිකක් කලක් යනකොට අර ඇඳේ හිටිය දරුවට ජාති මරණ ඥානය පහළ වුණා. ඉස්සෙල්ලා සම්භාවගෙන දැනමක් ඇතුණා. ඇතුණාට පස්සේ බැලුවා එයා මීට කලින් ආත්ම භාවයේ හාමුදුරු කෙනෙක්. කලින් මුද සාසනයක හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරෝ පැවිදි වෙන කාලේ ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව දිනු කළා. දිනු කරනවත් එක්කම දාන කියන පින්තපාතය ලැබෙන්නේ පින්තපාතය අනිත් හාමුදුරන්ට බෙදලා දෙනවා දානය පුරුදු කරලා. අර එයාගේ යාළුවෙක් සිටිය තව හාමුදුරුවෝ කෙනෙක් ඒ හාමුදුරෝ ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව දිනු කරා දානය පුරුදු කරේ නැහැ පින්තපාතය කියලා දාන්න දෙන්නේ නැහැ. හැබැයි ඒ කාලේ තුනේ අනිත් යාළුවෝ කියලා දෙනවා හාමුදුරනේ ඔබ වහන්සේ දාන පුරුදු කරන්න දානේ තෝණ කියලා. අනේ ඇඳේ ඉන්න ළමයා තමයි අර දානේ පුරුදු කරපු හාමුදුරුව. යා බැරුව යද්දී කීටි අනේ හාමුදුරුව දැන් එයා කොහෙද කියලා. බලන්න කොට යා මේ පැතුරේ ඉන්නේ දැන් එයා. අනිත් යාළුවෝ පැතුරේ අර සේකාවේ බලු. ඒ පැතුරේ හිටිය දරුවන ගාස්තරක් නැහැ පහළ. යා දැකලා සිද්ධිය ඔක්කොම. අර ඇන්නේ හිටිය දරුවා කියනවා යාළුව මතකද මම එදා කිව්ව ඔබට දානෙ පුරුදු කරන්න කියලා. එදා දානෙ දුන්නේ නැහැ නේ නිසා දැන් මම පැදුරේ ඉන්නේ. මම දැන් හොඳ ඇඳගෙන. ඊට පස්සේ පැදුරේ ළමයි මොකද කියන්නේ? යාගෙන යාළුව ආඩම්බර වෙන්නේපා ඇඳේ තියෙන සතර මහා භූත රූප පැදුරේ තියෙන සතර මහා භූත රූප. බලන්න කැලිම ප්‍රඥාවට හිටපිට. මෙන්න මේ වගේ එක එක මට්ටම් වලින් අපි ලෝකයේ හිතන විදිය වෙනස්. ප්‍රඥාවට ගියට පස්සේ දැන් සදමා බුද්ධ රූපෙ හිතුවා අර මට්ටමේදී. නමුත් රහතන් වහන්සේ කොහොමද හිතන්නේ මට්ටමේ සම්පූර්ණ රූපෙ නිරුද්ධ වෙලා ඒක පැදුරක් වෙන පුළුවන්, මැණික් වෙන පුළුවන්, දියමන්ති වෙන පුළුවන්, කුෂණයක් වෙන පුළුවන් මොකක් වුණත් තේරුම් ගන්න මොහොත මනෝවිඥාන අවස්ථාව. ඒකයි ජීවිතේ තියෙන එකක් නෙවෙයි. ඒකත් මේ මොහොතේ හේතු ඇති කලින් හටගෙන හේතු නිරෝධය නිරෝධන දෙයක්. තොට හැම රූපයකටම ඊට අදාළ ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ වලට අනුරූපව අත්විදින ලෝකයක් තියෙනවා. ඒ අත්විදින ලෝකයක් රූපයේ ලක්ෂණ දෙක විතරක් නෙවෙයි අපේ ආයතන වල සාපේක්ෂ ලෝකයක් අපි නුත්තිනේ. ඒකත් ඒ මොහොතකම වෙනස් වෙනවා. දැන් බලන්න අපේ හැම බලන්න අපේ හැම දෙයක් පේන කාරී අනිත් කෙනෙක් බලනකොට ඩීටේල් එක හොඳට ලක්ෂණ පේනවා. ඒ හැම බලන්න අවුරුදු 40 50 ගියට පස්සේ මොකද වෙන්නේ? ඒ ලස්සන රූප අර ඩීටේල් එක පේන බොදවල පේන්නේ. ලස්සන පේන්නේ හරියට. එතකොට ලස්සන ඇත්තෙන්ම අපේ ජීවිතේ එන්නේ නැහැ. කන්නඩියක් දාලා මම ඒක වෙනම කතාවක්. නමුත් මේ ආයතන පේන තැන ඕන වෙනක් වෙනස් වෙන පුළුවන්. මේ වෙනස් වීමම නෙවෙයි අපි තේරුම් ගත යුතු කාරණේ. මේ වෙනස් වීමට ලක් වෙන දේ මත හිත අවිද්‍යාවෙන් තියාගන්න එකේදී අපි පරිස්සම් වෙනවා. මේක හරියටම මුලින් දැකලා මේ මොහොතේ මොකද වෙන්නේ කියන කාරණය. මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගැනීමෙන් හරියට ධර්මය කියන එක සාගරය වගේ. මොකද සාගරය වගේ කියලා කියන්නේ සාගරයේ මුහුද වෙරළිය පටන් ටිකෙන් ටික ගැඹුරට යන්නේ. වෙරළිය පටන් ටිකෙන් ටික මේ ගැඹුරට යන්නේ. ධර්මයක් එහෙමයි. එතකොට ධර්මය ඔබ අහලා තියෙනවා කියන්නේ ඔබට සාමාන්‍ය ධර්මය ටිකක් අහලා ගෙදර දන් දීලා ස්වාමීන් වහන්සේට මාසෙක සැරයක් පන්සල දාන ටිකක් අරන් ගිහලා අම්මට තාත්තට සලකලා රස්සාව හොඳට කරගෙන එන්න පුළුවන්. තව ටිකක් ගෙදර ගියන පස්සේ හොඳට පංචශීල ආරක්ෂා කරලා බුදුන් ඇදලා ධර්මය ටිකක් අහගෙන ඉන්න පුළුවන්. තව ටිකක් ගියාට පස්සේ උදේට හවසට හොඳට බුදු පූජාව කියන එහෙම ඉන්න පුළුවන්. තව ටිකක් ගියාට පස්සේ මෛත්‍රී භාවනාවේ භාවනා කරලා හිතට සෑම භාගයක් සමාධිමත් කරලා හොඳට ඉන්න පුළුවන්. තාටික කැමරිය ගියට පස්සේ දවසට පෑන් දෙකක් හිත හොඳට සමාධිමත් කරලා ඉන්න පුළුවන්. තාටික ගියාට පස්සේ ධර්ම හොඳට තේරුම් ගන්න ආර්ශී මාර්ගයේ අංග ටික හොඳට ප්‍රැක්ටිස් කරගෙන ඉන්න පුළුවන්. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා මේ කරුණු ටික ඉන්න පුළුවන්. ඒත් එකම කාලයක් යනකොට ආනාපාන සතිය පුහුණු කරගෙන ඉන්න පුළුවන්. උස්මට හිත තියෙන වර්තමාන මොහොතේ සතිපට්ඨානෙ ඉන්නවා. ඊට පස්සේ සතිපට්ඨාන භාවනා කියන අනිත් දේ බලනවා. එහෙම ඉන්නත් පුළුවන්. මෙහෙම කරක් කොහොමද කළ කළ ගිහිල්ලා අවස්ථා කරනකොට මොකද කොහොමද කරන්න තියෙන්නේ? හැම වෙලාවෙම අපි මේ නිර්මාණය කරන ලෝකය මේ වෙලාවේ තමා විසින් නිර්මාණය කරන ලෝකයක්. ඒ ලෝකයේ තේරුම් ගන්න මොහොත මනෝවිඤ්ඤාණ අවස්ථාව රූපේ නිරුද්ධ වෙලා රූපේ කොටසක් තියෙන මොහොතේ නෑ ලෝකේ. ඒක දකින තමන්ගේ මනෝවිඤ්ඤාණයත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනාගෙන කාර මෙන්න මේක දැකීමෙන් දවසක කොච්චර කාලයක් තමන් ඉනවාද කියන එක තමයි තමන් කොච්චර දුකෙන් නිදහස් වෙලා ඉනවාද කියන එක තීරණය වෙනවා. මේකේ ලක්ෂණය තමයි තියෙන තිනර මුල් අවස්ථාවේදී දන් දෙනකොට සතුටක් තියෙනවා. පීති මුදාරන් ඉඳි දාතා. දන් දෙනකොට සතුට වෙනවා. කාට හරි අසනයකට දන් දෙනවා සතුට වෙනවා. බුදු පූජා දීපොත් සතුට වෙනවා. ආලවට දාන දෙනවා කියන සතුට වෙනවා. සිල්වන්ත වෙනකොට සතුට වෙනවා. මම හොඳට පංචශීල ආරක්ෂා කරනවා. මට දැන් කිසි මගේ අතින් වරදක් වෙන්නේ නැහැ කියලා සාමදාන. ඊළඟට සමත භාවනාවක් කරනකොට සතුටක් තියෙනවා. අර නිවරණයට පත් වෙනකොට විතක්ක විචාර කීටි කියන සොයක් තියෙනවා. ඒ කීටි කියන එකත් ලෝකයේ තුල ඩිපෙන්ඩ් වෙනවා කියන්නේ. ඊට පස්සේ මේ හේතුඵල ධර්ම දැකලා ආරක්ෂණය මාර්ගය යකිනවල කොහොමද? යාස්කින් මාර්ගය යනගෙන වෙන සතුට කොහොමද? එතන ලැබෙන්නේ පීති සම්බොජ්ජංගෙ. සති, ධම්මවිෂය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ෂා කිය. එතෙන් දිවන්නේ පීති සම්බොජ්ජංගෙ. සම්පූර්ණ හේතු හේතුඵල ධර්ම ඇතිවීම නැතිවීම දකිනකොට ඇතිවන සන්තෝෂය. ඔහොම ගිහිල්ලා ගැඹුරටම යනකොට කොහොමද සම්පූර්ණ වෙනස් කතාවක් වෙන්නේ වෙනද? ඒ මොකද්ද? යා සම්පූර්ණව තමගේ මනස පාලනය කරගෙන මේ රූපය හටගෙන නිරුද්ධ වෙන වේගෙන් යා මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරමින් ඉන්නේ. යා රූපයන් දැස බලනකොටම මේ මන කියලා බලලේකින් සතුටු වෙන්න පුළුවන්. ඒ ශනිකව පර්සෙප්ෂන් වෙනස් කරලා මේ මල පරිවල තියෙන ආකාරය බලලා යට ඒ විදිහට හිත දැනගන්න පුළුවන්. කෙනෙක් දකින්නකොට යාගේ ලක්ෂණ දැකලා සතුට වෙන්නත් පුළුවන්. ඒ ලක්ෂණ කෙනා කුඩා කන මවකුසේ ඉන්න කාලේ බලලා ඒ විදිහට හිත තියාගන්න පුළුවන්. තවදුරටත් 25කින් ඇඳට ගිහිල්ලා ඉන්න විදිහ මෙහෙ කරන්න පුළුවන්. ඕනෑම වයසක කෙනෙක් දැකලා මන මුත්‍ර වතුර ගිනින කෙනෙක් දැකලා නේ මේ අවුරුදු 5ට කාලේ හතර ලස්සන හිටියේ එහෙම පර්සෙප්ෂන් එකක් කරන්න පුළුවන්. ඒ තරක් නේ යාට වැදගත්ම දේ මේ දැක්න රූප එක්ස්පීරියන්ස් කරන මොහොතේ සම්පූර්ණ රූප නිවදලා කියලා බලලා උපේක්ෂා වෙනවා නම් උපේක්ෂා වෙන්න පුළුවන්. බලන් වෙන ත්‍රිමේ දහමේ ලැබෙන ප්‍රතිනාමය. ඔබ බැහැ මේ වඩන එකට ඔබට ලැබෙන වැටුප මේක. බෙනිෆිට් බෝනස් එක මේක. බාහිර කිසිම දෙයක් වෙනස් නොකර තමගේ පර්සෙප්ෂන් එක ස්පන්දන විතරක් වෙනස් කළා සම්පූර්ණ කැමති දෝකේ පරිණාමය කරන්න පුළුවන්. ආනාපාන සති වැඩි මානසික ඕනෑම සමත භාවනාවක් විවේක නිසිතාන විරාග නිසිතාන නිරෝධ නිසිතාන ඔස්සක පරිණාමයේ විදියට චතුරාර්ය සත්‍ය දැනගෙන අනිත්‍යතාවය දැකලා වැඩුවොත් මෙන්න මේ දිහාට හම්බ වෙනවා. ඒ වගේම මේක වඩද්දී සති සම්බෝධිය ගැනදී බොහෝම දැනුම් වැඩි වෙනවා. සීලක පිළිපදින්න ඉන්නවන සමාධිය වඩන්න ඕන. ඒ සමාධිය සම්මා සමාධියක් වෙන්නට ඕන. අරහත් මාර්ගයක් වෙන්නට ඕන. චතුරාර්ය සත්‍ය ගැන දැනුම සහිත වූ සම්මාදිතිය පුරේණාන විදියට සම්මාදිතිය පාදක කරගෙන සම්පේ වඩනවා නම් සමාහිතෝ වික්ඛවේ වික්ඛෝ යථාභූතං පදානති කියන විදියට ඒ සමාධිමත් වෙච්ච සිතින් මෙන්න මේ අදහසට පේනවා. මේක තමයි කියේ කියන තුනේ අක්ඛදීපාදයේ කියනට අත්සරණානානි සරණ. ධම්මදීපාදයේ කියනට ධම්මසරණානානි සරණ. තමන් තමන් පහනක් කොට පිළිසරණක් කොට දිවිනක් කොට වාසය කරන්න. දහමේ තමන්ට පහනක් කොට දිවිනක් කොට වාසය කරන්න. මෙන්න මෙතන අපි දවසර කියන තුනේ අපි බුදුහාඳුර සරණ යන්නේවත් නැහැ වැඩි දෙයක් තියෙන. බුද්ධ සම්මඟයන් කියලා කියනවා නමුත් බුදුහාඳුර මතවත පිටින් වෙන්නේ නැහැ. එදා ඩිපෙන්ඩ් වෙන්නේ සම්පූර්ණම ධර්මයේ සතිපට්ඨානය තුල. මේක තමයි සාධිහත්ය. මේක තමයි නිදහස. මේක තමයි මුක්තිය කියලා කියන්නේ. එතෙන්ට යන කම් අපිට කවුරුන් මත ඩිපෙන්ඩ් වෙන්න ඕන. මෙන්න මේ කිසිම කෙනෙක් මත යැපෙන්නේ නැතුව අපටම නිදහසේ මේ පණිවිඩය නිදහස අපටම දෙන එක තමයි ධර්මය කියලා කියන්නේ. සතිපට්ඨාන කියලා කියන්නේ. දැන් කියන්න කිමිට බාරදී ඔක්කොම ධර්ම සාකච්ඡාවේ කිව්වා. ඉදිරියේ කියන දේවල් එක්කම දැන් ඔක්කොම කියලා තියෙනවා. දැන් ආයි කියන්න යන්නේ නැහැ. දැන් ප්‍රැක්ටිස් කරන්න කියන මේ ටික. මේකට අනුවම හිතේ දමින් ඉන්න තියෙන මෙතෙන්ට විශ්වාසය තියලා මෙතෙන් ශ්‍රද්ධාව ඇති කරගෙන මේ ශ්‍රද්ධාව තුළම පුළුවන් තරම් ඉදිරියට යන්න එක. මේක තමන් ස්පිරිචුවල් ඩ්‍රීම් එක කරගන්නවා. තමන් හරි මොන දේ ගත්තත් තමන්ට ඒ මත විගහලක් ඉන්න බෑ. කොච්චර හොඳ කෙනෙක් වුණ ගැහුණත් කොච්චර අලුත් වාහනයක් ගත්තත් කොච්චර අලුත් ප්‍රඥාවක් ගියත් ඒක දිගට එක විදිහට තියාගන්න බෑ. ඒ වෙනස් වෙනවා. ඒ සතුට යවත් කලින් කරන්න බෑ. ඔබ අද ડોක්ටරේටනක් ගත්තොත් කිසියම් ෆීල්ඩ් එකකින් සබ්ජෙක්ට් එකකින් සාවරු අවුරුදු ගානක් නෙමෙයි ඊළඟ මාසෙ වෙද්දී ඒ ගැන තවත් රිසර්ච් ගන්නට කලින් ඔබේ රිසර්ච් එක එක්ස්පෑන්ඩ් වෙනවා. ඔබට මාන්නේ ඉන්න බෑ මම තමයි මේක රිසර්ච් එක කරපු එකම කෙනා කියලා ඔබට හිමින් ඉන්න බෑ. එදාට අද මාසෙකදී ලෝක දැනු සම්භාරය දෙන්න වෙනවා. මාසෙකදී ඔබ දැනුමින් ගිහලා ලෝකයේ ප්‍රමුඛත්වයට යන්න හිතන්නේ නැණ කවදද යන්නද? ඔබට පිටපස්සේ නැහැ වේගින් ඔබ පසුකල යනවා. මිනම් ගන්න හැම කරන ඇත්ත එහෙමයි, දැනුම ලබන ඇත්ත එහෙමයි, හැම පැත්තෙම වේගින් යනවා. ලෝක දැනුම් සම්භාරය දෙගුණ වෙන ගත කරපු කාලය එඩියුකේෂනල් සයන්ස් වල දක්වන ලෝක දැනුම් සම්භාරය විශ්වාසයේ කේන්දර විශ්වාසයේ දැන් පන්තිය වෙනකන් ලෝක දැනුම් සම්භාරය දෙගුණ වෙන ගත වෙලා තියෙන කාලය. ලෝකයේ තියෙන දැනුම දෙගුණ වෙන අවුරුදු 2500ක් කියලා තියෙනවා. 2500 ඉඳලා 2800 වෙනකන් අවුරුදු 300ක තියෙන දැනුම දෙගුණ වෙනවා. 2800 ඉඳලා 2500 වෙනකන් අවුරුදු 100ක දැනුම දෙගුණ වෙනවා. 2900 ඉඳන් 2550 වෙනකන් අවුරුදු 50ක දැනුම දෙගුණ වෙනවා. 2550 ඉඳන් 2080 වෙනකන් අවුරුදු 10 10 වගේ දැන් දෙකලා කියලා. 2000 වෙනකොට අවුරුදු 2 වගේ දැන් දෙකලා කියලා. 2000 පස්සේ හැම අවුරුද්දක් පාසාම දැන් දෙකලා යනවා. 2020 පස්සේ මාසයකට වරක් වගේ දැනුම ලැබුණා මට්ටමට ලෝකෙ වේගින් දැනුම හැරිණා. අපේ ඉස්සර යමක් හොයාගෙන යන්නේ නිබන්ධනයක් කියන කොච්චර මහන්සි වුණාද නේද? අද වාක්‍ය දෙක තුන ඇරියා නම් ෆෝන් එකෙන් ඔක්කොම විශ්සට ගෙනවා. දැනුම කිසියම් වක් නැහැ. හැබැයි එහෙම දැනුමක් තියෙන එක බලන්න එහෙම දැනුමකින් සම්බන්ධ වෙන කෙනාට කෙනෙකුට බලන්න එක විනාඩි පහක් තමන්ගේ ශරීරය වෙනස් නොකර තියාගන්න පුළුවන්ද කියලා. පහක් සමාඩ පුළුවන් නේද පුළුවන්. හැබැයි එක විනාඩි දෙකක් එක අරමුණක ඉඳ කෙනෙකුට පුළුවන් කියලා බලන්න. ආධ්‍යාත්මික දිනු කියලා කියන්නේ එක ඉරියව්වක එක මට්ටමක සිට විනාඩි දෙකක් නෙවෙයි දවස් හතක් නම් දෙවිදි කියන්න පුළුවන්. නිරෝධ සමාපatti. ධර්මයන් ඇති කරන ඔනිස් කියලා කිව්වද? ඔබට ධර්මයක් කියනවා නම් ඒ ධර්මයට ඇති කරන ස්කිල් දෙකක් තියෙනවා. මොකක්ද? එකක් තමයි ඇතුළු ඉස්සින් කියන එක. යම් ඉස්කෙනේ දෙයක් කියනවා නම් ඊවැස්ස ඔක්කොම පැත්තෙන් කියන හොඳට අවධානය මේ කහාගේ ඉස්කෙල කැටි කරන්න. ඒක දැන් කරවන්න නැහැ වාකය. වෙනත් කේතයකට ගියත් ඥාතිය කියලා කියන්නේ ෆෝන් එක බලපලින්. බොහොම අමාරුයි නැත්නම් 500කට විතර ඥාතිය කියලා කියන්න. ඥාතිය ඉස්සරහින් ෆෝන් එක දෙතියන් ඉන්න. මේ ඥාතිය බලන්නේ කී? ආන්ති බලන්නේ කී? නැන්ද බලන්නේ කී? ෆෝන් එක දෙතියන් ඉන්න. ඒ අස්ථාවේ විද්‍යුව සම්බන්ධ වෙලා ඒ වැඩත් එක්ක ඉන්නේ. ඒක පරිණස්කී දෙකේ අවධානය කියන එක. දෙවෙනි එක තමයි ඒක ඉරියව්වක වැඩි වෙනවා කියන පුරාණ. devices පාවිච්චි නොකරන wifi නැතුව internet නැතුව ඒක ඉරියව්වක වැඩි වෙනවා කියන පුරාණ හිතියා. ඔබ දරුවා සතුටෙන් ඉනව දකින්නවා නම් දරුවා කෙසේද ඔබ සතුටින් ඉන්න කැමති නම් මේක ලස්සන. මේ මොහොතේ සතුටින් ඉන්න කරන්න. අපේ ඩිවයිසස් කොච්චර කියමුණත් කොච්චර පාඩි කියමුණත් මේ හැකියාව නැත්නම් අපේ සතුට නැහැ. ඒ නිසා මේක එක තත්පර 10න් පටන් ගන්න තත්පර 10ක් හොඳ අරමුණක් ඉන්න. නැහැ කියන කමන්න. යන්න හැකියාවක් ඉන්නවා. යන්න විනාඩි දෙකක් ඉන්නවා. යන්න විනාඩි පහක් ඉන්නවා. යන්න විනාඩි 10ක් ඉන්නවා. යන්න 15ක්. යන්න 20ක්. ඔහොමම ටිකෙන් ටික දිනන කරා. ඒ හැකියාවක් එක මේ ගන්න දර්ශනයක් තිබෙන බෑ. අවසාන ප්‍රැක්ටිස් එක මොකද්ද? ආනාපාන සති භාවනාව. ආනාපාන සති හිත තියෙන සෝසතෝ වාස සති සතෝ පස් සති උස්මිසට ගන්න පහට ගන්න බිනෙන් ගැන ප්‍රසන් මොහොතේ ඉන්නේ. ඒක දීගම් වා රස්සම් වා සම්භාය පරිසංවේදී පස්සම් බයන් කාය සංඛාරං පීති පරිසංවේදී සුඛ පරිසංවේදී ඊළඟට කීත සංඛාර පරිසංවේදී පස්සම් බයන් කීත සංඛාරං චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයන් සමාදාන විමෝචයන් අනිච්ඡාන් පස්සේ විහෙරදී අසසිස්සාමිති සෙකති. මෙන්න මේ හේතු බල දහමෙන් ඇති වෙනවා නිරුද්ධ වෙනවා. මේක දැකීමෙන් ආස්වාස ප්‍රාස්වාස තුළ හික්මෙන පින්නතනි හොඳම දේ හොඳම මිතුරා හොයාගෙන මුළු ජීවිතයේ කාලයම ලෝක බෝලේ වටේ ගිහිව අපට අවසානයේ කොටින දෙන්නේ ආයි මුලට මෙන්න වෙනවා. හුස්ම ගැනීම ආරම්භ කරලා දැන් අඬාගෙන මම රටාවනේ නේ. ආයි යම දීපු හුස්මට මෙන්න වෙනවා. තමයි වැඩ කියනවා යන්න ඇයිද කියන්න කමන්නේ. යන්න මොනා ඉන්නවද යන්න. පිනතුනේ ඒ හුස්මට ආයි තමන්ගේ ළඟට මෙහෙ වෙනවා නැති. සැනසීම හොයාගෙන ලෝකවල කවුරුම කියන්නේ. එහෙම ගිහෙල්ලා උපාධි ගත්තට කමන්නේ, දරුවන්ට ඉගෙනවට කමන්නේ, හොඳ සිහියක හිටියට කමන්නේ. ආයෙ මුලට ලංකාවේ ප්‍රවේශ ගෙදරට යන්න ඕනේ නැහැ. හැබැයි Taman සතුට ලබන ආයෙ මුලටම යන්න ඕනේ. මුල කොහෙද? ආනාපාන සතියේ පිනතින් මේක තමයි සතුට ලබන ස්වර්ණමය ద్వාරය, Golden Gate එක මේක. Golden Gate එක San Francisco නෙමෙයි තියෙන්නේ. Golden Gate එක මෙන්න මෙතන තියෙන්නේ. ඒ නිසා Golden Bridge එක හරහා Silicon Valley වලට යන්න පුළුවන් මෙතනින්. Microsoft එක හරහා Google එකටම යන්න පුළුවන්. Apple එකටම යන්න පුළුවන් අන්තිමට. ඒක යාමයි. පින්නතනේ මේ තරම් වටිනා ධර්මයක් දැක්සනේ අපිට මේ තියෙන අපි මේ රන් ආකාරයක ඉඳගෙන අප බොහෝ වෙන අනිත්‍යයෙන් සතුට හොයාගෙන යනවා අපි සිංහමාන යදෙන අය වගේ. ප්‍රතිඥා කරන්න මිරමුදලු කියන්න ඕන කෙනෙක් කියන කමක් නැහැ. හැබැයි පින්නතනේ සතුට හොයාගෙන නම් ආයි බාහිර යන දෙයක් නැහැ. ඔබ ඉපෙනම කන්වල රැකියා කරන්න. හොඳම රැකියා හොයාගෙන යන්න. හොඳම වාහන ගන්න. හොඳම සිටිවලි මේකට කමක් නැහැ. හැබැයි සතුට හොයාගෙන යනවා නම් මෙන්න මේ දර්ශනය හරහා ආර්යසංගම මාර්ගය ඔස්සේ ආනාපාන සතියට එන්නේ. ආනාපාන සතියෙන් තමයි සැබෑ සතුට, සැබෑ නිදහස, සැබෑ නිවන් ප්‍රති. තව ප්‍රශ්න මොනවද තියෙනවද? ඔව්. ඔය වැඩේ ප්‍රශ්නයක් හැම දිනකට නෙවෙයි විතර ආනාපාන සතිය පුරු නෑ. ඒක හරිය නිසා තමයි භාවනා කමතන් 40 බුදුදහම තුල තියෙනවා. බුද්ධාන සතිය, බුද්ධාන සිරවන්න පුළුවන් බුදුගුණ භාවනාව. අරහං සම්මා සම්බුද්ධාදී නව ගුණ එකිනෙකට මුලින්ම අගට කයිදම් වල මෙහෙය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණ මේ වගේ ප්‍රතිමාවක් හොඳට හිතට ගන්න. අරගෙන බුදුහාමරණ මෙන්න මේ ගුණ තිබුණා. සමහන්සේ අරහං අරහං සම්මා සම්බුද්ධ පිටජාන සම්පන්නාදී එහෙම එකිනෙක මෙනෙහි කළා විනාඩි 5ක් 10ක් පොඩි ළමකට අරිණම් වලට කළා ඊට පස්සේ එකක් Taman හිතන හොඳට ප්‍රකට වෙනවා අරහං ගුණේ වෙන පුළුවන් සුගත ගුණේ වෙන පුළුවන් ලෝක විදු ගුණය එහෙමත් එක මතක් කරගන්න ඔබ වැඩිපුරම සුගත ගුණේට නම් ඒ සුගත ගුණේ තෝරගෙන සුගතෝ සුගතෝ සුගතෝ ඒකෙම දිගටම මෙහෙ කරා ඒක තමයි බුද්ධාගම සුදුන්න විදිය ඊට පස්සේ ඊට සමාධිවත් සිතාමම වෙනකොට මෙන්න මේ අනිත්‍යය බලන්න ඇස අනිත්‍යයි රූප අනිත්‍යයි විඥාන අනිත්‍ය ආදී වශයෙන් ආයතන වශයෙන් ස්කන්ධ වශයෙන් නාම රූප වශයෙන් ධාතු වශයෙන් ඒව හේතු ඇති කරගෙන හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා බලන්න. ඒක කියන්න පුළුවන්. තමයි මගේ බුද්ධාංශය සමාරු නම් මෛත්‍රිය වඩන්න පුළුවන්. සීල සත්ව තමන් ගෙදරින සීල විරාසෝපත් දෙත්ව තමගේ නගරේ ඉන්න අය කවුනාකී ස්ටේට් එකේ රටේ කොන්ටිනන්ට් එකේ අර්ථ එකේ සෝලාර් සිස්ටම් එකේ ගැලැක්සි යුනිවර්ස් එකේ හැමදෙනාම සුවපත් වෙත්වා කොහොම දිගටම වඩන්න. හැබැයි එකක් විනාඩි දෙකක් කළේ ඒක අමාරුද අන්තිමට යන්න එපා. එකක් වැඩිපුර කාලයක් කරන්න. එකක් පැය භාගයක්, පැයක්, පැය දෙකක්, පැය පහක්, එක දවසක් ඉස්මාට ටිකෙන් ටික වැඩි වෙන කරන්න. එක භාවනා අඳුම ගානේ පැරිස්සදි පහකට කරන්න. ඒක තුන රට හස්සේ ඒක දෙන්නේ. එහෙම භාවනා කරන 10 කියලා කරන්න. ධාතු මාස කරේ වැඩ කරන්න පුළුවන්. මේව හැම දෙයක්ම හැදලා තියෙන්නේ පඨ වියාපෝ තේජෝ ආයෝ එහෙම මෙහෙ කරන්න පුළුවන්. නැත්නම් මරණසෙ මෙහෙ කරන්න පුළුවන්. මරණං මරණං මරණං මරණ මෙහෙම කියන විනාඩි දෙක විනාඩි පහ පැය භාගෙ පැය දෙකම කරා. ඊට පස්සේ අපට පරිපූර්ණ මනසකර වැඩක් කරනවා. කේස් ලොම්නිය දත්තා ආදී වශයෙන් කීපයක් ගැන කියලා නැ එකක් ගන්න පුළුවන් අට්ටි සංඥා ගන්නවා අට්ටි එකක් දිගුවට මොඩගෙන යනවා. මෙයාගේ බාන කමනහන් 40ක් තියෙනවා. 40න් 10ක්වත් මරිමරු ප්‍රැක්ටිස් කරනවා. ඒකක් අවම ගන්න පැය දෙකක් කරනවා. ඒක දවසම නෙවෙයි. විනාඩි 10ක් එකතු වෙලා 15 එකතු වෙලා පැය 10ක්වත් වෙන විදිහට කරනවා. පැය දෙක පැය හතර වම කරලා පැය 10ක්වත් කරන්න තමයි මම යනකොට Tamante කිහිපයක් හොඳටම කැමිලිය වෙනවා. පුරුදු වෙනවා. ඊට පස්සේ ඒක වැඩි කරගන්න. ඒව කරනකොට ඊට පස්සේ කරලා බලන ආනාපානසතිය. ඒක තමයි දැන් කරන්න පුළුවන්. කරන්න පුළුවන් කරන්නේ අටක් වඩා ඉක්මනට ඒක සමාධිමත් වෙනවා. මොකද දැන් අපි අර අරහනාදී කියන්නේ ඒක විදිහට හිත වෙනස් වෙනවා. අරහන් සම්මා සම්බුද්ධ කෙනෙකුට වෙනස් වෙනවා. නමුත් ආනාපානසතිය වෙන මොළේ ඉඳාම හිත වෙන්නේකින් සංවර වෙන වෙන්නේ. විතරක නිවදින ආරම්භේ පටන්. ඊට පස්සේ තමයි දෙනවා හරියම ලේසිය අර සිනසත්ව සෝපක්ඛත්වා කියන එක වුණත් ඒක නිකන් හිත කලබල වෙන හිත සමාධිමත් වෙන අමාරුක හිතනවා හැම කෙනාටම නේ සමහර අයට ඊළඟට තේරෙනවා ආනාපානසතිය තමයි මුලම අවශ්‍යය නමුත් ආනාපානසතිය සියුම් නිසා සමාහට එකපාර හිත යොදන්න අමාරුයි ඒකට කියනවා ඉතාම වැදගත්ම ටෙක්නික් එක තමයි මේ සති නිමිත්ත කියන කාරණා බාහක වාඩි වෙලා විනාඩි දෙකක් විනාඩි පහක් දෙනකන් මෙන්න මේ ආශ්‍රිතව නාසිකක් ගේවා මුඛ නිමිත්ත වාක්‍ය විදියට නාසික ආශ්‍රිතව හිත තියාගෙන ඉන්න. ඇහෙන් බලන්නේ නැහැ පිටින් බලනවා. එතන හිත තියාගෙන ඉන්න. අතීත අනාගතය මොකද හිතන්නේපා වර්තමානයේ තුරම හිත තියාගෙන මෙතන හිතින් බලාගෙන ඉන්න. එකගෙන සති නිමෙත කියලා දැන් සයින් ඔෆ් මයින්ඩ්ෆුල්නස් කියන එක. මේක දින කරන්න ඕන. මේක තමයි භාවනාවේ මුල්ම කියලා. මෙන්න ඉස්කෙල කඳාට. මේක ටිකක් කළා තමයි ඊළඟ භාවනාව කරන්න ඕන. මෙතන හිත තියාගෙන ඉතාලා සියුම් කර කර ඊට පස්සේ ඉරසත්තෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියන ඊට පස්සේ මේක ටිකක් සියුම් වෙන කල්හට ගිහලා ඉරසත්තෝ සෝපත්ත්වා කියන එකේ සංස්පර්ශය ඊට පස්සේ අර භාවනා කරලා කරන අන්තිමට ගිහිල්ලා ඉවර වෙනකොටම මොකද කරන්නේ ආයි සති නිමිතට එන්නේ ආයි සැදෙන්නේ තේන දැන් ඉන්නේ ඔය අනන්තෙක මෙතන. එහෙනම් අනන්තෙක තියාගෙන නැකිටින්න ඇවි වෙනකොට අතුපසු දානකොට සෑම වෙනෝ ඒ සැදෙන්නේ තේන්නේ. තමන්ට හැම වෙලාවෙම තමන්ගේ හිත රැඳෙන තැනක් තියෙනවා. හිතේ මේ දුවන්නේ දිව්වත් නැදෙනවා ඉක්මනට. ඊට පස්සේ කලංගියට වස්සේ මොකද්ද? මේ සති නිමෙත්ත හොඳටම වසඟ කරගත්තට පස්සේ තත්ය මොකද්ද? තමන් දන්න ඉහළම ධර්ම කරුණ මෙතෙන්ට රිප්ලේස් කරනවා. ඊට පස්සේ සම්පූර්ණම ජීවිතේ විදර්ශනා බලපත් වෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ ස්කන්ධ පංචකේ හැම වෙලාවෙම හට ගන්නවා නිරෝධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා මෙහෙම කාලයක් යනකොට පේනවා කියලා ඔබට නිදා ගන්න දුක හිතේ නිදාගෙන යම් කිසි විවේකයක් සහනයක් ලබනවා නම් ඊට වඩා සහනයක් ඒක හිතේ තියෙන එක පේනවා. නිදාගෙන ඇය හයක් නිදාගෙන ලබන වේගයට වඩා වේගයක් ලැබෙනවා. මේක මෙනෙහි කරමින් ඇය භාගයක් ඉන්නකොට මේ දෙක තමයි ජීවිතේ විශාල පරිවර්තනයක් වෙනවා කියන එක. තමන්ගේ ජීවිතේ නැගැටුම් අනිත් පැත්ත එක කියන අමනාපකම් කලබල ගැති අනාසි විදිහට වචන පාවිච්චි කරන්නේ ඔක්කොම අඩු වෙන යනවා. වෙන බාහිරගෙන ඉතිරියේ තීරය එතික් මනසක්වත් නැහැ ඊට පස්සේ. මෙන්න මේ පැත්ත එකට වැටුණා පස්සේ ඔබ හරියටම මේකට වැටුණාද කියලා ඔබටම බලාගන්න පුළුවන් කොහොමද? ඊළඟට ඔබට මිරරයක් ලැබෙනවා. ඔබේ ළඟ මේ ගුණාංග තියෙනවාද කියලා ඔබටම බලාගන්න පුළුවන් කොහොමද? කරණීය මෙත් සූත්‍රයේ තියෙන දිස්කේපෝණ ඉදිරියේ තියෙන සක්කෝ උජෝච සෝජෝච මුදු අනතිමානි සන්තුස්ස සුබර සල්ලංගෝති සම්දින්දිරෝච නිපකෝච අප්පගබ්බෝ පුරේස්මනකිද්දෝ. මේ ගුණාංග පිළිතුරේ කටපාඩම් කරලා ප්‍රැක්ටිස් කරන්න බෑ මේවා. මේවා තමගේ ජීවිතයේ නිරායාසයෙන් මැනේවා. අර ධාමයේ ට්‍රැක් එකට වැටුණ පස්සේ තමන්ටම තමන් ගැන චෙක් කරගන්න පුළුවන් එක. තමන් හරියටම මේකට වැටිලාද කියලා තමන්ට බලාගන්න තියෙන ලක්ෂණ ටික තමයි කරණීයක සූත්‍රයේ තියෙන ගුණාංග 14. කරණීයක සූත්‍රය කියන්නේ වෙනස්වෙන බොඩිස් ඇන්තම් එක. බෞද්ධයාට තියෙන සුවිශේෂම සූත්‍රය සහ වටිනාම සූත්‍රය කරණීයක සූත්‍රය තමන් ගැන තමන්ට චෙක් කරන්න කියන සූත්‍රය. නම කවසනාවට අපි වැඩිපුරම සංඥා නැතින සූත්‍රය සහ අඩුවෙන්ම අවධානය යොමු කරපු සූත්‍රය. එතෙන් තමයි කොහොමද නැච පුද්දන් සමාජවලදී කිංචි යේන ගිනෝ පරි උපාදේන නොන ඇතියයි දොස් කියන එක සුළු වරදක් ගන්න කරන මට්ටමටම තමන්ගේ ඩිසිප්ලිනගෙන. අපි තාම සුළු වූ වරදක් කරන්නේ නොන ඇතිය දොස් කියන එක. ඇයි අපිට කියන තොනේ කරන්න අවශ්‍ය නැහැ. ඊට වඩා ලොකු මහා නිදහනයක් සතුටක් ලැබෙන තියෙනකොට අපිට අනිත් ඒවා කරන්න අවශ්‍ය නැහැ. මෙතෙන් දැනගන්න කියන තොනේ සාමාන්‍ය ජීවිතයක් ගත කරනට වඩා ධර්මයක් එක් ගතකන ජීවිතය තමයි ඉතාම පහසු, ඉතාම ලස්සන, ඉතාම සැනසිල්ලායක ජීවිතය වෙන්නේ. අර ඉහළම ධර්මයේ ටිකට තිබ්බට පස්සේ අපේ සම්පූර්ණ විනය හැදෙන වෙද්දී ඇයි අපට මහා නිධානයක්, මහා ධනයක් මේකට ලැබෙනවා. දැන් අපි කියමු ඔබට මෙහි මුදලින් ලොකු වැටපක් ලැබෙනවා කියලා හම්බුණා කියලා. අත්ව මෙහි මුදලින් මාසික ලක්ෂයක් හැමෙන් වැඩපක් හම්බෙනවා. මාසික ලක්ෂය. ඔබට මේ උදේ පාන්දර වැඩ යනවා, හතරට යනවා. ඔබ කියනවා බෑ කියලා. අනේ හතරට මට නිදා ගන්න ඕන. හයට කියනවා මම එනවා. කියනවද ඔබ? හතරට නේ තුනට එන්න පුළුවන් දෙයක් නැහැ. වාහනේ හොදල හැමදාම ඒ පැත්තට පාර පැත්තට ෆෝකස් කරලා තමයි තියාගන්නේ. උදේ මම යනවා. මාසෙලක්සේ ඇඳුම් ටික තියෙන කතායක ඇඳුම් ගන්න ලියෝ මැද අලුත් ඇඳුම් ඇහිය හේතු එදා නෝ කවදද නම් සෙත් ආදි වෙන්නේ ඊට ඇයි නිකා ගන්නවත් නැහැ. ඒ තරම මට අපි මෙතන ඩිසිප්ලින් එක හැදෙනවා. මගේ ඇත්ත ගහන්න වෙනවද? නෑ. ඔබ වාහනේ නියමිත වේගයෙන් යන්නේ, ඔබ කලබලයෙන් යන්නේවත් නෑ අඩුවන්නේ. ඔබ වෙලාවට ගිහිල්ලා ගිහඳව ස්පීඩ් එක නමත් ඔබ එදාට යන්නේ කලබලයෙන් යන්නේවත් නෑ ඔබ. අන්න පිළිතුරු මෙහෙ කියන්නේ අර මහා දේ ලැබෙනකොට එතන වෙන වේගෙ සියලුම දේවල් ටික අපේ ඩිසිප්ලින් එක හැදෙනවා. ධර්මයේ කියන්නේ මට එනවා. මෙච්චර වටින දහම මුළු කල්පයක් තුළ ලොවට ලැබෙන නැවුම දහම වටිනාම තැනම ඔබට ලැබෙනකොට අපේ දෙවිනේ හැදෙන දඩ පිළිතුර. අන්නේ ඩිසිප්ලින් එක බලාගන්න ක්‍රමය තමයි කර්ම සූත්‍රය කියන්නේ. ඒක නිකන් ඇති වෙන්නේ ඒකට දහම මොසු වෙනට ඕන. දහම හදනම් කරගත්තු ජීවිතයක් වෙනට ඕන. මේ දර්ශනේ යුක්ත සීල සමාධි ප්‍රඥා වඩන සතර සතිපට්ඨානය පුහුණු කරන ජීවිතයක් වෙනට ඕන. එහෙම කටයුතු කරන්න ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පරිත්‍යාජ නිදුක්ඛං බයං පරිත්‍යාජ නිබ්බයං සෝකං පරිත්‍යාජ නිස්සෝකං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තේලන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලන සත් බිය නැති වෙත්වා සොහින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා නෙත සැන සිල්ල බුදු හිමිරුව දැකීමය ගත සැන සිල්ල බුදු හිමි හට වැඳීමය සිත සැන සිල්ල බුදු හිමි ගුණ සිතීමය බව සැන සිල්ල හිමි ගත් මග ගැනීමය සාදු සාදු